नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवादं रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारण शरणयामि साधु साधु साधु गरुतर महासंगरत्नेन अवसराय श्रद्धा संपन्न पिंगवत्नि मी हवस्वर्वे ओब ए बुदुरजानन वहन्सेगे देशनावक ए भाग्यवत अरहत सम्मा संबुदुरजानन वहन्से देवी मिनिस लोकया केरहि पतल महा करुणावेन वदाल देशनावक श्रवणे करन्नाई सूदानं वन्नी अपि उदेवरु असु देशनावेन अपि जीवितिय गन जीवितावबोधयट ओन करन सुदुसुकं गन अपि याम किसी දැනුමක් ලබා ගත්තා මේ දේශනාවේ නම සම්බෝධිපක්ඛිය සූත්‍රය ඒ කියන්නේ අවබෝධයට හිත පිනිස අවබෝධයට උපකාර වන දේවල් ගැන වදාළ දෙසුම මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබ චාරිකාවේ වඩිද්දී අන්‍යාගමිකයන් ඔබට මුණ ගැහෙනවා චාරිකාවේ වඩිද්දී විවිධ ආගම් අදහන අය මුණ ගැහෙනවා මුණ ගැහිලා ඇහුවොත් ආයුෂ්මත්නි දැන් ඔබ පැවිදි වෙලා ඉන්නේ ධර්මය අවබෝධ කිරීමටයි එතකොට මේ ඔබට මේ ධර්මය අවබෝධ කරන්න උවමනා ගුණධර්ම වැඩෙන්නේ කොහොමද අවබෝධයේ පිණිස උවමනා කරන ගුණධර්ම ඔබ තුල වැඩෙන්නේ කොහොමද මොන විදියටද කියලා ඇහුවොත් ඔබට පුළුවන් ද උත්තරයක් දී ගන්න කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ ඇහුවා එහෙම කොහොමද ඇහුවේ අන්‍යාගම් අය ඇහුවොත් එහෙම දැන් අවබෝධයක් ඇති කර ගැනීම පිණිසයි ඔබ මේ ශාසනයට ඇතුළුලා ඉන්නේ. ඉතින් ඔබට අවබෝධයක් ඇති කර ගන්න තියෙන ගුණධර්ම වැඩෙන්නේ කොහොමද? මොන වගේ දේවල් තුලින්ද කියලා අහුවොත් උත්තරයක් දී ගන්න පුළුවන්ද? මේ පස්සේ අපිට බොහොම හොඳයි. ඇයි ධර්මයේ හොයන අවබෝධයක් කරා යන්න කල්පනා කරන පිරිසක් තමයි අපි. එතකොට කෙනෙක් අපෙන් අහන්න පුළුවන් උදැන් ඔබ ධර්මයේ හොයනවා ධර්මයේ ඉගෙන ගන්නවා ධර්මයේ හැසිරෙනවා එහෙනම් මේ ධර්මයේ අවබෝධයක් කරා යන විදියට ඔබ තුල වැඩෙන්නේ කොහොමද කියලා ඇහුවොත් එතකොට අපිට පුළුවන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක කියලා මේ දහම් කරුණු කියා දෙන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේම ඇහුවාම පඬිතුකම් කතා කරන්න ගියේ නැහැ. ඒ කියන්නේ ස්වාමීනි අපි එතකොට මෙහෙම කියනවා අපි මෙහෙම කියනවා අපි මෙහෙම කියනවා කියලා තමන්ගේ මෙට්ටම් කියාගෙන යන්න ගියේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේට කියනවා භගවන් මූලකානෝ බන්ති ධම්මා භාග්‍යතුන් වහන්සේ අපි ඉගෙන ගන්නා මේ ධර්මයේ මුල භාග්‍යතුන් වහන්සේය භගවන් නිත්‍තිකා භාග්‍යතුන් වහන්සේමයි මේකේ නිර්මාතෘ නායක භගවන් පටිසරණ අපගේ මේ ධර්මයේ පිලිසරණ භාග්‍යතුන් වහන්සේමයි සාධුවත බන්ති භගවන් තඤ්ඤේව පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්තු ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඔය වදාළ කරුණේ අර්ථය භාග්‍යතුන් වහන්සේ තුලමයි වැටහෙන්නේ භගවතෝ සුත්තා භික්ඛු ධාරිසanti භාග්‍යතුන් වහන්සේගෙන් අහලා ඒ අසූදියක් තමයි අපිත් දරාගෙන ඉන්නේ කියලා කිව්වා දැන් මේ ස්වාමීන් වහන්සේලා නිහතමානී නැද්ද නිහතමානී දැන් ඒක ඇහුවට පස්සේ වෙන කෙනෙක් නම් ආඩම්බරලා අපි නම් මෙහෙමයි කියලා කියනවනේ නිහතමානී ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් මහණෙනි හොඳට අහගන්නේ කිව්වා මේ කාරණේ මොකද්ද කාරණාව අන්‍යාගංකාරයෝ නැත්තම් අන්‍ය උදවිය ධර්මයේ ගැන අවබෝධයක් නැති මේ ජීවිත අවබෝධය ගැන කිසිවක් නොදන්නා උදවිය ලෝකේ බහුලයි ඉතින් ඒ අහන්න පුළුවන් ඒ ඔබතුල මේ මොන වගේ ධර්මයක්ද මේ ඔව් වැඩෙන්නේ අවබෝධයේ පිණිස මොනවාද දියුණු කරගන්න තියෙන්නේ මහණෙනි අන්‍යාගංකාරයෝ ඇහුවොත් අවබෝධයක් පිණිස ඔබට උවමනා වෙන්නේ මොන ධර්මයක්ද කියලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න කිව්වා. කිව්වා මෙහෙම මහණෙනි අවබෝධයේ පිණිස උපකාර වන්නා වූ ප්‍රථම ධර්මය පළවෙනි කාරණය කල්යාණ මිත්‍රයා. අවබෝධයේ පිණිස උවමනා කරන පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයන් සිටින බව. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව. මේක තමයි අවබෝධයේ පිණිස උපකාර වන්නා වූ පළමුවෙනි කාරණාව. ඇයි දවසක් මේ ගැන කල්පනා කර කර ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං කල්පනා කරා මේ ගෞතම බුද්ධ ශාසනය දියුණු වෙන්න මේ බුද්ධ ශාසනයෙන් පිහිටක් ලබන්න කල්යාණ මිත්‍රයා තමයි මේකේ භාගයකටම අඩක් සඳහාම උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේ මොකද වදාළා හා ආනන්ද එහෙම කියන්න එපා සම්පූර්ණ බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍රයා මතයි කිව්වා කල්යාණ මිත්‍රයා මතයි කිව්වා සම්පූර්ණ බුද්ධ ශාසනය පවතින්නේ එහෙනම් පළවෙනි කාරණා මොකද්ද කල්යාණ මිත්‍රයා දැන් මේ කල්යාණ මිත්‍රයා හොයාගෙන ඉල්ල ලේසි නෑ කල්‍යාණ මිත්‍රය හොයාගන්න ලේසි නෑ. දැන් ඔන්න අපි කියමු මෙහෙම. අපි අමාරු වෙట్లా ඉන්න වෙලාවක. අසල්ලි ප්‍රශ්නයක් ඇවිල්ලා මොකක් හරි වෙලා අමාරු වෙట్లా ඉන්නවා. යාළුවෙක් ඇවිල්ලා අපිට අත දෙනවා. අත දීලා අපිට ආධාරයක් කරනවා. එතකොට අපිට හිතෙනවා මේ තමයි මගේ කල්‍යාණ මිත්‍රයා. අයියා අපි අමාරු වෙටිච්ච වෙලාව අපිට ආධාරයක් කළා. ඒ යාළුවා යම්කිසි දුෂ්ටකමක් කරනවා. කරලා කියන එන්න මාත් සමග මම මෙන්න මෙහෙම දෙයක් දැන් කරනවා දැන් මට අතාරින්න බෑ දැන් එහෙම වෙන්නේ නැද්ද එතකොට මට මෙයා සලකූ කෙනෙක් ඒ නිසා මම මෙයාගේ පැත්ත ගන්න ඕනේ එතකොට කල්යාණ මිත්‍රයා බවට එයාපත් වෙන්නේ නැහැ කෙනෙක් කසනීප වෙලා ඉන්නවා ඉන්නකොට බලන්න යනවා බලන්න ගියාම කල්පනා කරනවා අනිත්‍යය මාව බලන්න ආවේ නැහැ මෙයා මාව බලන්න ආවා මෙයා මට උපකාර කළා මෙයා මට කන්න බොන්න දුන්නා සමහරට එහෙම දුන්නාට එයා මෙයාට සීලයෙන් අනුග්‍රහ කරන්නේ නැත්තම් අවබෝධයට උවමනා කරන වලින් අනුග්‍රහ කරන්නේ නැත්තම් ධර්මයෙන් අනුග්‍රහ කරන්නේ නැත්තම් එයා අනුග්‍රහ කළා තියෙන්නේ ආමිසයෙන් විතරයි කල්යාණ මිත්‍රයා ආමිසයෙන් නෙමෙයි අනුග්‍රහ කරන්නේ මොකින්ද ධර්මයෙන් අනුග්‍රහ කරන්නේ ධර්මයෙන් අනුග්‍රහ කරන කෙනා තමයි කල්යාණ මිත්‍රයා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගත්තොත් ආමිෂය කියලා කියන්නේ කැම්බින් ඇඳුම් පැළඳුම් සල්ලි වාගේ. දැන් අනේ රහතන් වහන්සේ නමක් ගත්තොත් මොකවත් තිබ්බද උන්වහන්සේලාට? නෑනේ. පාංශු කුල සිවුරු පොරවන්නේ සිවුර තියෙනවා. දෙපට සිවුර තියෙනවා. පාත්‍රයේ තියෙනවා. අහුවෙච්ච ගහක් ගලක් යට තමයි සතපෙන්නේ. එහෙනම් ලෝකයට උන්වහන්සේගෙන් දෙන්න සල්ලි භාගෙ නැහැ. ඇඳුම් පෙළඳුම් නැහැ. නමුත් උන්වහන්සේ තමයි ලෝකෙට ඕන දේ දුන්නේ. මොකද්ද? ධර්මයේ දුන්නා. අන්න කල්යාණ මිත්‍රයා කෙලින්ම කල්යාණ මිත්‍රයා ඍජුවම සම්බන්ධයෙන් කුමක් සමගද? ධර්මයත් සමගයි. මේ නිසා මිත්‍රයා හඳුනා ගන්න හරි අමාරුයි. බොහෝ විට සමහරව හිතන්නේ සමහරව හොඳට කටපලල් කරලා hina වෙනවා. එතකොට හිතෙනවා ආ මේ මගේ මිත්‍රයා. සමහරු මිහිරි තොඳුල් වචන කතා කරනවා. එතකොට හිතනවා ආ මේ තමයි මගේ මිත්‍රයා. සමහරු තමන්ගේ කෑමකින් භාගයාට දෙනවා. මේ තමයි මගේ මිත්‍රයා. හැබැයි සීලයට අනුග්‍රහ කරන්නේ නැහැ. ධර්මයට අනුග්‍රහ කරන්නේ නැහැ. ජීවිත අවබෝධයට අනුග්‍රහ කරන්නේ නැහැ. එහෙනම් නියම මිත්‍රයා කියන්නේ, නියම කරුණාව කියන්නේ, සැබෑම අනුකම්පාව කියන්නේ සීලෙන් අනුග්‍රහ කිරීම. ධර්මයෙන් අනුග්‍රහ කිරීම. අවබෝධයක් ඇති වෙන දෙයින් අනුග්‍රහ කිරීම. සිහිය උපද්දවල දීම. සිහිනුවන දිනු කරන්න අත දීම. මේවා තමයි කල්යාණ මිත්‍රයාගෙන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. මහණෙනි, දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිවසාන කල්යාණං කේවලං පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං. මහණෙනි, ගිහින් මේ මුලමදාග පිරිසිදු මේ සම්පූර්ණ නිවන මඟ දේශනා කරන්න. බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන දෙවි මිනිසුන්ට හිතසුව පිණිස. ඇයි දෙවි මිනිසුන්ට හිතසුව පිණිස මේක කියන්න කියන්නේ? මේ ලෝකේ අපි දැනුම ලබා ගන්න ප්‍රධාන එකක් තමයි ශ්‍රවණය. අහුම්කන් දීම. ඒතර අහුම්කන් දීමෙන් තමයි අපි දැනුම ගන්නෙ. දෙවිවරු දැනුම ගන්නෙ ප්‍රධාන වශයෙන්ම ශ්‍රවණයෙන්. අහුම්කන් දීමෙන්. එතකොට අපි අහුම්කන් දීමෙන් නම් දැනුම ගන්නෙ, අපිට අහන්න ලැබෙන්නේ අධර්මය නම් මොකද වෙන්නේ? අපි අධර්මයේ හිත පිහිටනවා. දෙවියන්ට අධර්මයේ හිත පිහිටනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, යමෙක් අධර්මයේ කියනවා නම් එයා දෙවියන්ටයි මිනිසුන්ටයි අහිත පිණිස පිළිපන් කෙනෙක්. එහෙනම් කල්යාණ මිත්‍රෙක් වෙනවා කියන කාරණේ ලේසි එකක් නෙවෙයි. ඒක දුර්ලභ එකක්. කල්‍යාණ මිත්‍රයා තමයි ජීවිත අවබෝධයට උවමනා කරන මූලිකම කාරණාව. ආගේ කල්‍යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ වදාළ කල්‍යාණ මිත්‍රයා තමයි ජීවිත අවබෝධයට උපකාර වෙන පළවෙනි කාරණාව. ඔබ යම්කිසි දේශයකට වැටිලා, ඔබ විපතකටපත් වෙලා, ඔබ දැන් වෛරෙන් ඉන්නවා කියලා කෙනෙකුගෙන් පළිගන්න කෙනෙක් ඇවිල්ලා ඔබට සිය උපද්දවලා තිනවා. ඕකේ පා කරන්න. ඔක අහිත පිණිස පවතිනවා. ඔක දුක් පිණිස පවතිනවා. ඔක අතාරින්නේ. තේල ද්වේෂය ආදීනවා කියනවා. ඉවසීමේ ආනිසංස කියනවා. මෛත්‍රී ආනිසංස කියලා එයාගේ හිතින් ද්වේෂය බැහැර කරනවා. අන්න කවුද? කල්යාණ මිත්‍රයා. කෙනෙක් ඉන්නවා සීලේ පිටුවා ගන්න බැරි. එයාට උනන්දු කරනවා මේ සීලේ වටිනාකම කියලා. අන්න කල්යාණ මිත්‍රයා. කෙනෙක් ඉන්නවා අවබෝධයක් පිණිස කරුණ දැනගන්න ආසයි, යාට ලැබෙන්නේ නැහැ. එයාට උදව් කරනවා. අන්න කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රයාගේ ඇසුරෙන්මයි මේ ලෝකේ යමෙක් සිල්වත් වුණා නම් සිල්වත් වෙලා තියෙන්නේ. යමෙක් සිහිනුවන උපදවාගෙන තියෙනවා නම් උපදවාගෙන තියෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන්මයි. යමෙක් ධර්ම මාර්ගය දිනු කළා තියෙනවා නම් දිනු කළා තියෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන්මයි. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි මේ ධර්ම මාර්ගයේ පළමුවෙනි කාරණාව. කල්යාණ මිත්‍රය ගැන තව ටිකක් කියන්න ඕනේ. අපි ගත්තු සමහර විට කල්යාණ මිත්‍රෙක් ඉන්න පුළුවන් වචනේ ගුරුසුයි. වචනේ මිහිරි නෑ, නමුත් අර්ථ වශයෙන් සාරවත්. වචනේ මිහිරි තොඳුල් නිකන් මිහිරි රසවත් වචන කතා කරන්න පුළුවන් පාප මිත්‍රයෙකුට උනා. බැරිද? පුළුවන් අනේ කියලා අතගාලා කතා කරන්න පුළුවන්. ඒකට අහු වෙනවා. සමහර විට ටිකක් දැඩි වචනෙන් කතා කරන්න පුළුවන්. දැන් බුද්ධ දේශනා තියෙන්නේ නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයිහ වාදින් මේධාවී තාරිසං පණ්ඩිතං භජේ තාරිසං භජමානස්ස සේයූ හෝති න පාපියෝ. නිදීනංව පවත්තාරං සැඟවී තිබෙන දෙයක් ක නිදාණයක් ගැන කියන කෙනෙක් වගේ. යම්පත්සේ වජ්ජ දස්සිනං තමන්ගේ අඩුපාඩු දැකලා නිග්ගහ්‍ය වාදී මේධාවී ඒකට නිගරු කොට කතා කරලා ගරහලා අවවාද කරන ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවා නම් තාරි සම්පණ්ඩිතන් බජේ අන්න ආශ්‍රය කරන්න කියනවා යාව. ඒකට කමන්නෑ කියනවා. බැන්න සරදම්ම කියලා හිතන්න එපා කියනවා. යාව ඇසුරු කරන්න කියනවා. එයා තමයි කියනවා තමන්ට පිහිට වෙන්නේ. තාදිසම් භජමානස්ස ඉබඳු එක්කෙනෙක් ඇසුරු කරන කෙනාට සෙයෝ හෝති තමන්ට යහපතක්මයි වෙන්නේ න පාපියෝ අයහපතක් වෙන්නේ. බොහෝ දෙනෙකුට කල්යාණ මිත්‍ර අඳුනගන්න බැරි තැන කොන්න උතන. ඒ කියන්නේ මේ දැන් ගොඩක් හිතන් ඉන්නේ කල්යාණ මිත්‍ර කියන්නේ නිකන් ලන්ද බොල්ලද ආදර බස් කතා කරන හුරතල් බස් කතා කරන තමන්ව නලවන කෙනෙක් කියලා. එතකොට මේ තමන්ව නලවන කෙනෙක් නෙමෙයි කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා මොකද කරන්නේ? ඇත්ත තත්ත්වේ පැහැදිලි කරලා දෙනවා. තින් මිනිස්යන් හැටියට අපි එච්චර ඒක අල්ලන්න දියුණුමදි. අපි අල්ලන්නේ ඒක නෙමෙයි. ලේසියෙන් කවුරුල් නලවනවන අපි කැමති මොකද්ද? ඒ නැලවිල්ල තමයි. ආදරයෙන් කතා කරනවා නම් අපි කැමති වෙන්නේ ඒ ආදරයෙන් කතා කිරීම මිසක් අර්ථයෙන් නුවණින් විමසීම නෙවෙයි. අර්ථයෙන් නුවණින් විමසන්න ගත්තොත් අර තරවටු කරලා යහපතේ යොදවන්නේ කෙනා ශ්‍රේෂ්ඨයි. මිහිරි වචන කතා කරලා පාඩුවේ ඉන්න කෙනාට වඩා මිහිරි වචන කතා කරලා පාඩුවේ ඉන්න කෙනාට වඩා තරවටු කරලා යහපතේ යොදවන්නේ කෙනා ශ්‍රේෂ්ඨයි. අන්‍යබදු කෙනෙක් ආශ්‍රය කරන්න කියනවා. අපි හිතේ ස්වභාවය මොකද්ද? කොච්චර ලස්සන වචන මිහිරි වචන කතා කරලා බැරි වෙලාවත් සැර වචනයක් කතා කළොත් අර සැර වචනේ අල්ලගන්නවා. අර හොඳ වචන ටික ඔක්කෝම අයින් කරලා දානවා. එතකොට කල්යාණ මිත්‍රයා අයින් වෙලා යනවා යාගෙන්. කල්යාණ මිත්‍ර ගාගන්න එහෙම නෙමෙයි. අවවාදී අර්ථය මෙනෙහි කළා. මට මෙහෙම කතා කළා. මට මේක කොච්චර දුරට හිතසුව පිණිස පවතීද? මේක මට සීලට උපකාර වෙනවා. මේක මට දමණය වෙන්න උපකාර වෙනවා. මේක මගේ යහපතට උපකාර වෙනවා. එතකොට බලන්න කල්යාණ මිත්‍රයා හරියට අඳුනගන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙකුට විතරයි. යෝනිසෝ මනසිකාරයේ නැත්තම් කල්යාණ මිත්‍රයා අඳුනගන්න පුළුවන් කම නැහැ. කල්යාණ මිත්‍රයා අඳුනාගන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා. බුදුරජාණන් වහන්සේ අඳුනගන්න බැරි වෙච්ච හැටි නැද්ද? සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආදී රහතන් වහන්සේලා අඳුනගන්න බැරි අයත් හිටියා. ඒ නිසා කල්යාණ මිත්‍රය අඳුනගන්න අපිට ඕන කරනවා ප්‍රඥාව. නොනි මෙනෙහි කිරීම අපිට ඕන කරනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයා සිටීම අපේ ජීවිතවලට ලැබෙන විශාල ලාභයක්. දෙවනි කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලේ. දෙවෙනි කරුණ මොකද්ද? මේ ධර්මමාර්ගය අනුගමනය කරන්න උපකාර වෙන දෙවෙනි කාරණේ සීලය. එහෙනම් කල්යාණ මිත්‍රයා ආශ්‍රයයට හම්බ වුණා නම් කෙනෙකුට එයා දුස්සීල බවින් ගොඩ එනවා. කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරන එකේ ප්‍රතිඵලය මොකද්ද? දුස්සීල බවින් ගොඩට එනවා. එයා සීලවන්ත වෙනවා. කල්‍යාණ මිත්‍රයා අසුරු කරන්න පටන් ගත්තොත් සතුන් මර මර ඉපෙක නඩ මොකද වෙන්නේ? සතුන් මැරීම අත්හරිනවා. සොරකම් කරපු එක්කෙනා සොරකම් කිරීම අත්හරිනවා. කාමිත්‍යාචාරී ඉරිච්ච එක්කෙනා කාමිත්‍යාචාරී වීම අත්හරිනවා. වැරදි වැඩ කරපු එක්කෙනා වැරදි වැඩ කිරීම අත්හරිනවා. බිබී හිටපු එක්කෙනා බීම අත්හරිනවා. බොරුවෙන් රවටපු එක්කෙනා ඒ බොරුව අත්හරිනවා. කේලංකයක හිටපු එක්කෙනා කේලම අත්හරිනවා. අනුන්ට නින්දා පහස කර කර හිටපු එක්කෙනා ඒක අතාරිනවා. නිස්සරු දේවල් දොඩදොඩා හිටපු එක්කෙනා ඒක අත්හරිනවා. මොකක්ද උනේ යාට? පළවෙනිදී කය සංවර වුණා, වචනේ සංවර වුණා. මේක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන දේ. මේක බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම මාර්ගයේ දියුණු වෙන්න තියෙන කාරණාවක්. ඉතින් මේ සිල්ලත්වෙන්න උමනා කරනවා අපිට කටින් කිව්වට අපිට ඕන කරන ලොකු මානසික වීරියක් ලොකු මානසික වීරියක් ඕනේ ඉන්ද්‍රිය දමනයක් ඕනේ ඉන්ද්‍රිය සංවරයක් ඕනේ මේ සීලය පිළිපදන්නට ඉතින් මේක පුළුවන් කරන්න ගිහි ගෙවල් වලට පේ හරියට දැන් අර එක තැනක තියෙන අර සූත්‍රයක් මට හම්බුණා පුරාණ සිද්ධාත්ත කියන ඒ දෙන්නගේ එක්කෙනෙක් එයාගේ ධර්මාර්ගය දිනු කළා මේ මාර්ගඵලලාභී ගිහි ශ්‍රාවකයෙක් කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මං හරිය අමාරු රස්සාවක් කියන කලේ හරිය අමාරු කියන මගේ රස්සාව මොකක්ද එයාගේ රස්සාව අර බිම්බිසාර රජුරුවන්ගේ ඉන්න අන්තපුරේන බිසෝන් වහන්සේලා ඇතා පිට නංවන එකත් ඇතාගේ පිටින් බාස්සන එකත් කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒ බිසෝන් වහන්සේලා ඒ පින්වත් නැගණිවරුන් මං අතින් අල්ලගෙන ගිල නක් ගන්න කියන අතින් අල්ලන එකට හරි සිනිදුයි කියන සියක් වරක් පෙළු පුළුන් වගේ කියන මගේ අතට අහු වෙන්නේ ස්වාමීනි මේ පින්වත් නැගෙනවරු මට ලං වෙද්දි මේ සුවඳ කරඬුවක මූඩි ඇරිය වගේ කියන සුවඳ කරඬුවක වැවුම් ඇරිය වගේ කියන සුවඳ ස්වාමීනි මම මොකද්ද රස්සා මං ඒගොල්ලන්ව අතා පිට නක් ගෝනවා අතා පිටින් බස්සෝනවා මගේ හිතේ මම ඒ එක්කෙනෙක් ගැනවත් රාග සිතක් ඇති කරගත්තේ නැහැ මං ස්වාමිනී මගේ රස්සාවත් කළා මම මගේ හිතත් රැකගත්තා කියනවා මං දුර්ලභ දෙයක් කළා කියනවා දුෂ්කර දෙයක් කළා කියනවා දැන් මේ පැවිදි කෙනෙක් ගැනද මේ කියන්නේ ගිහි කෙනෙක් ගැන කියන්නේ ඉතින් මේක තමයි මාන කල්යාණ මිත්‍ර බුදුරජාණන් වහන්සේ නැමැති මේ තුන්ලව යහපත් කරන්න පහළ වුණු පරම පූජනීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ තමයි මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමෙන් එහෙමයි බිහි වුණේ. ඉතින් මේ සීලය සමාදන් වෙච්ච කෙනා දැන් ගිහි කෙනෙකුට නම් සීලය මොකද්ද? පංච සීලය. සාමණේර ස්වාමීන් වහන්සේ නමකට නම් දස සීලය. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට නම් උපසම්පදා සීලය. ආංගේ සීලේදී ආචාර ගෝචර සම්පන්නෝ බොහෝම ඇවතුම් පැවතුම්ගෙන ඒ කියන්නේ සංවර සීලී ශාන්ත කෙනෙක් අනුමත්තිසු වජ්ජේසු බය දස්සාවි පුංචි වරදෙත් බය දකිනවා එයා ශික්ෂාව සමාදන් වෙලා ඉන්න මේ කාරණේ අවබෝධයට උපකාර වන්නා වූ දෙයක් ආන් ඒකෙන් අවබෝධයට උමනා කරන ගුණධර්ම වැඩෙනවා කියනවා එතකොට අවබෝධයට උමනා කරන ගුණධර්ම වැඩෙනවා පළවෙනි කාරණය. මොකද්ද? කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය. අවබෝධයට උමනා කරන ගුණධර්ම වැඩෙනවා දෙවෙනි කාරණය. මොකද්ද? සීලය. තුන්වෙනි කාරණේ කියනවා අවබෝධයට උමනා කරන ගුණධර්ම වැඩින්න නම් මෙන්න මේ කතා නිතර අහන්න ලැබෙන්න ඕන කියනවා. ආභිසල් ලේඛිකා මේ කෙලිස් ගැලවිලා යන කෙලිස් ගැලවිලා යන කතා චේතෝ විවරණ සප්පාය සිත පිරිසිදු කරන්න හේතු වෙන කෙලිස් ගැලවී යන සිත පිරිසිදු කරන්න හේතු වෙන දේවල් මොනවද අප්පිච්ච කතා අවදි අපි කතා කරේ අල්පේච්ච වන්නේ කොහොමද අල්පේච්ච වන්නේ අල්ප ඉච්ඡා ඔව් කැමැතිදී අඩු කැමැත්තක් අල්පේච්ච වන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා කියලා. කොහොමද අල්පේච්ච වන්නේ? තමන්ගේ ගුණධර්ම ප්‍රකට නොකර ඉන්නවා. අල්පේච්ච භාවය පිළිබඳ කතා. සන්තුට්ටි කතා. ලද දෙයින් සතුටු වෙලා වාසය කරනවා. පවිවේක කතා. හුදකලාවේ ඇලුනු සිතින් වාසය කරනවා. අසංසග්ග කතා. බාහිර ලෝකයේ සමග එක් නොවි වාසය කරනවා විරිය ආරම්භ කතා වීරිය උපද්වා ගැනීම ගැන කතා කරනවා සීල කතා සීලේ දියුණු කිරීම ගැන කතා කරනවා සමාධි කතා චිත්ත සමාධිය ඇති වෙන දේ ගැන කතා කරනවා පඤ්ඤා කතා විදර්ශනාව ස්කන්ධ ධාතු ආයතන ගැන කතා කරනවා විමුක්ති කතා නිකලෙස් වීම ගැන කතා කරනවා විමුක්ති ඥාන දර්ශන කතා නිකලෙස් වුණ කෙනා තුළ තියෙන අවබෝධය ගැන කතා කරනවා මේ වගේ කතා නිතර නිතර අහන්න ලැබෙනවා කියන්නේ ආන්න ඒ කාරණේ මේ ධර්මාබෝධී වැඩින්න හේතුවක්. ධර්මාබෝධී වැඩින්න හේතුවක්. ඒතර ධර්මාබෝධී වැඩින්න හේතුවන්නේ මේ කතා 10. මෙයට මොන කතාවද කියන්නේ? දස කතා. මේවා නිතර කතා කිරීම. දැන් නිතර මේ ලෝකේ ගැට දැන් සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් වීරිය මදිව එම්මෙන් අහුවෙලා පාර පිටපයින්නවා. බුදුරජාණන් වහන්සේ කාලේ සමහර අවස්ථාවක් තියෙනවා භික්ෂුන් වහන්සේලා කතා කර කර ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන්නට වැඩලා අහනවා, මහණෙනි මොනවද මේ කතා කරිටි ස්වාමීනි? අපි කතා කළේ කොසල් රජුරුවන්ගේ මාලිගාව ගැන කියනවා. අපි කතා වුණේ මේ භික්ෂුන් වහන්සේලාගේ සැප ගැන. ඉතින් කියන මහණෙනි, ශ්‍රද්ධාවෙන් මහණෙච්ච ඔබ ඕවා කතා කරන්න එපා. ඕවා කතා කරන්න එපා, නරකයි. ඔබ කතා කරන්න කියනවා දුක නම් වූ ආරි සත්‍යය ගැන. දුක හටගන්න හේතු වෙච්ච සමුදය නම් වූ ආරි සත්‍යය ගැන. දුක්ඛ නිරෝධය නම් වූ ආරි සත්‍යය ගැන. ආර්ය ශ්‍රාගික මාර්ගය ගැන. මේව ගැන කතා කරන්න කියනවා. අනිත්‍යව කතා කරන්න කිපා කියුවා. නමුත් අපිට සාමාන්‍ය නිතර නිතර ලෝකෙ ලැබෙන්නේ මේ කතාව, මේකට වහන්න ලැබෙන්නේ හරිම දුර්ලභයි. ඔබ කියන්නේ බලන්න, ඔබේ ජීවිතය තුළ මේ දස කතාද නිරතුරුවෙන් අහන්න ලැබෙන්නේ දෙතිස් කතාද? දෙතිස් කතාමයි අහන්න ලැබෙන්නේ. පිටුල මේ නැති කෙලෙස් ඇති කරවනවා, නැති ප්‍රශ්න ඇති කරවනවා, නැති අසහන ඇති කරවනවා, නැති දේවල් ඔළුවට වැටෙනවා මේ දෙතිස් කතාවෙන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දස කතා අහන්න ලැබීම අවබෝධයට උවමනා කරන ප්‍රධාන දෙයක්, අවබෝධයට උවමනා කරන විශේෂ දෙයක්. ඒ දස කතාව තුළ තමයි ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා බොහෝම ධර්මය අහනවා. ඒ ශ්‍රාවක පිරිසුත් ධර්මය අහනවා. එක තැනක තියෙනවා, මම දැක්ක, චිත්ත ගෘහපති කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම ධර්මය අහන්න යනවා. ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා නොකරද්දී ඒ වෙලාවේ ඒ කාලේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසර අරගෙන මා ස්වාමීන් වහන්සේලාත් එක්ක ධර්මයේ කතා කරනවා. මම කියනවා ධර්මයේ. එතකොට බලන්න මෙතන තිබිලා තියෙනවා ධර්මයේ කතා කිරීමේදී භික්ෂුන් වහන්සේලාත් ධර්මයේ කතා කරනවා. ඊළඟට ගිහි පින්වතුනුත් ධර්මයේ කතා කරනවා. එතකොට ඒක ස්වාමීන් වහන්සේලාත් අහගෙන ඉන්නවා. අහගෙනදලා ඒක ධර්ම කතාව අනුමෝදන් වෙනවා. එතකොට ඒ වගේ එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණේ. ඒ හැම එකකෙම රුකුල් ලැබුණි මොන කතාවද? දස කතාවටයි. ඒ දස කතා නිරතුරුවම අහන්න ලැබෙන්න ඕනේ. අහන්න ලැබෙනකොට, නිතර නිතර අහන්න ලැබෙනකොට මොකද වෙන්නේ? අර මහිච්ඡතාවේ යාතුල නැතිවිලා අල්පේච්ඡතාවේ ඇති වෙනවා. දැන් ගුණධර්ම ප්‍රදර්ශනය කරන එක එයා කර කර හිටියානම් අල්පේච්ඡතාවය ගැන අහපු ගමන් මොකද වෙන්නේ? ඒ ටික එයා අයින් කරගන්න. මාව අන්නය ගුණධර්ම වැඩුණු කෙනෙක් වශයෙන් මාව දකීවා කියලා හිතාගෙන ඇවිදින්නේ නැහැ. අන්න ඒ මාව විශේෂ කෙනෙක් වශයෙන් දකීවා කියලා හිතලා එයා ජීවිතය හැඩගස්ස ගන්නෑ. එයා හිතන්නේ කොහොමද? මාගේ මේ ගුණධර්ම අන් අයට ප්‍රකට නොවේවා. මා තුළ තියෙන ගුණධර්ම මා සදා පමණක්ම පවතිවා. එයා සාමාන්‍ය කෙනෙක් වශයෙන් ඉන්නවා. ආන්න ඒක මොකද්ද? අල්පේච්ඡතාවේ ඇති වෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකිරීම මත. අන්නේ අල්පේච්ඡතාවේ තමයි ජීවිතේ අවබෝධයක් කරා යන්න උපකාර වන්නා වූ තුන්වෙනි කාරණා. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා භික්ෂුවට මේ ධර්ම මාර්ගයට උපකාර වන්නා වූ, උදව් කරන්නා වූ සතරවැනි කාරණාව තමයි ආරද්ධ විරිය. පටන්ගත් වීරිය. කොහොමද පටන්ගත් වීරිය? පටන්ගත් වීරිය කියන්නේ හැමතිස්සෙම සූදානමෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ආරද්ධ විරිය ගැන හරි ලස්සන විස්තරයක් කරනවා භික්ෂුන් වහන්සේලාට. කියන මහණෙනි, ඔබ සක්මන් කර කර ඉන්නකොට ඔබ තුල අකුසල් හටගත්තොත් එකපාරට අඳුන ගන්න කියනවා. සක්මන් කර කර ඉන්නේදී අකුසල් හටගත්තොත් අඳුනගෙන සක්මනේදී මේ අකුසල් ප්‍රහාණය කරන්න, ඒක වාඩි වෙන්න ගෙනියන්න එපා කියනවා. වාඩි වෙලා ඉඳිද්දී ඔබතුල අකුසල් හටගත්තොත් ඒ වාඩි වෙලා සිටිද්දි මේක ප්‍රහාණය කරන්න ඒක නැගිටලා ගෙනියන්න එපා කියනවා. හිටගෙන ඉඳිද්දී ඔබතුල අකුසල් හටගත්තොත් ඒ හිටගෙන ඉන්න ඉරියව්වේම ඒක ප්‍රහාණය කරන්න ඒක සක්මනට ගෙනියන්න එපා කියනවා. හාන්සි වෙලා ඉන්න වෙලාවට ඔබතුල අකුසල් හටගත්තොත් හාන්සි වෙලා ඉඳිද්දි මේ අකුසල් ප්‍රහාණය කරන්න ඒක වාඩි වෙනකොට ගන්න එපා කියනවා. එහෙනම් මෙයාට මොකද්ද තියෙන්න ඕනේ? හැමතිස්සෙම සූදානමින් ඉන්න ඕනේ, කල්පනාවෙන් ඉන්න ඕනේ, අවධානයෙන් ඉන්න ඕනේ තමන්ගේ සිත ගැන. හැමතිස්සෙම අවධානයෙන් අන්න එතනට එන්න එක තමයි අපි මහන්සියෙන් කරගත යුත්තේ. වීරියකින් උත්සාහයකින් කරගත යුත්තේ හැමතිස්සෙම හොඳ සිහියකට එන එක. එතකොට අපි එක ඉරියව්වෙම ඒ අකුසලේ ඉවර වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආන් ඒක කරන්න ඕනේ. අකුසල් ප්‍රහාණය කිරීමට කුසල් උපදවා ගැනීමට. සාමාන්‍යයෙන් අපේ මේ ජීවිතවල වයස අඩු වෙන්න වයස මෝරන්න මෝරන්න මේ ලෝකේ අරමුණු වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ? අපේ මනසේ ඒ ගුණධර්මවල හීන වෙනවා. දැන් අපි ගත්තොත් ඔන්න දැන් වර්තමානයේ තියෙනවනේ ගෝලීයකරණේ. ගෝලීයකරණේ කියන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි. ලෝකේ ලං කරලා දීලා නේ. ලෝකේ ලං කරලා දීලා. දැන් ටීවී එකකින් ලං වෙලා තියෙනවා ලෝකේ. ඊළඟට ටෙලිෆෝන් එකකින් ලෝකේ ලං වෙලා තියෙනවා. මේ ලෝකේ ලංුණෑන් අපිට මොකද්ද උනේ? ලෝකේ ලංුණා කියන මොනවද ලං උනේ? කුණුගුඩවල ටික ලෝකේ තියෙනවා. ලෝකේ තියෙන ඊර්ෂියාව, ක්‍රෝධී, රාගය, වෛරය මේ සියලුම හිස් නිස්සාර දේවල්. ලෝකේ නිස්සාර දේවල් ලං වුණා මිසක් සරු දෙයක් ලං වුණාද? සරු දෙයක් නෑ ලෝකේ. ලෝකේ සරු දෙයක් තිබ්බනම් ඒව එන්න ඉපෑ ලැබෙන්න ඉපෑ අපිට නේ. අපිට හැමතිස්සෙම මේ ලෝකේ බලද්දි ටීවී බලද්දි රේඩියෝ අහද්දි පොත්පත් බලද්දි යාළුවෝ ඇසුරු කරද්දි කඩේ පිළියද්දි හැමතිස්සෙම අපිට පේන්නේ මොකද්ද? ඇඳපන් ලස්සන්ට, කාපන්, විනෝද වේය. ඔයිට අමතර මොකුත් තියනවද? කිසි දෙයක් නැහැ. ඒ සඳහා මොකද කරන්න ඕනේ? එක එක කාලවල වලට බටහිර රටවලින් එක එක දේවල් පුරුදු කරලා ගේන මේ කාම ලෝකේ හැටි. බුදුරජාණන් වහන්සේ කාලෙත් මේ වගේ තමයි. කොටසක් හිටියා මේකටම ලෑස්ති වෙලා මේ කාම ලෝකේ හැටි. නමුත් ඒ කාලේ විශේෂත්වය මොකද? ඒ කාලේ ඒ වගේම කොටසක් හිටියා විමුක්තියක් සොයන, ජීවිතාවබෝධයක් සොයන විශාල පිරිසක් ඒ සමාජයේ හිටියා. ඊළඟට ඒ සමාජයේ විශේෂත්වය තමයි සිහිලුවන හොඳට තියෙනවා. වීරිය හොඳට වීරිය තියෙනවා. දැන් අර තීරි ගාථා බැලුවම පේනවා සමහර තෙරණින් වහන්සේලා, සමහර තෙරණින් වහන්සේලාට චිත්ත සමාධිය ඇති වෙන්නේ නැහැ. භාවනා කරනවා කරනවා අධික වීරියක් අරගෙන හිතනවා මම නැගිටින්නේ නැහැ, මම මේ චිත්ත සමාධියේ දිනු කරන කම්මසක් කියලා. එහෙම කියලා පළඟක් බැඳගෙන වාඩි වෙනවා. ඉතින් ඒ තෙරින් වහන්සේලා කියනවා එහෙම කළා දවස් 7කින් කියනවා පළඟ ලෙහිවි. ඒ කිරියව්වේ දවස් 7 භාවනා කරලා තියෙනවා. මේ වෙනකොට අපිට හරියට පැයක් වාඩි වෙලා ඉන්න අමාරුයි. ඒතර බලන්න මේ කොයි තරම් අපේ ජීවිතවල ආධ්‍යාත්මික කුසලතාවල පිරිහීමක් දකින්න ලැබෙනවාද? ඒ වීරියේ හීනකමක් දකින්න ලැබෙනවාද? සිහිනුවනේ මදකමක් අඩුකමක් දකින්න ලැබෙනවාද? මේ නිසා මෙවැනි යුගයක අපි විශාල කියන්නේ මහා කැපකිරීමක්, මහා නුවණක්, කල්පනාවක් අපිට උවමනා වෙනවා. මොකද හේතුව අපි විසින් මේක දිනු කරගත්තේ නැත්තම්. දැන් ඔන්න අපි සාමාන්‍යයෙන් ගම්මු මෙහෙම එකක්. අපි ඔන්න අලුත් භාණ්ඩයක් මොනවා හරි අලුත් නිෂ්පාදනයක් අපි අරගෙන ආවා. මේකට තියෙනවා ගැරන්ටියක්, වගකීමක් නේ. මොකද මේකට වගකීම තියෙන අවුරුදු දෙකක් ඇතුළත ඒක පරිස්සමෙන් පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මේ වගේ මනුස්ස ලෝකයේ අපිට තියෙන ගැරන්ටියක්. ගැරන්ටිය තමයි අපි කර්මානුරූප ගෙනාපු ආයුෂ. වයසට යන්නේ නැන්න මොකද වෙන්නේ? අපි ගෙනාපු ආයුෂ ගෙවෙනවා. වයසට යන්නේ නැන්න අපේ පින ඉවර වෙනවා. අපේ පින ඉවර වෙලා ආයුෂ ඉවර වෙනවා. ආයුෂ ඉවරලා පින ඉවර වෙනකොට අපි අලුතින් ප්‍රබල පින් රැස් කරගෙන නැත්තම් ඕනෑම කෙනෙකුට අපිව ගුදුරු කරන්න පුළුවන්. මෙන්න මේකයි ගොඩාක් වයසට යනකොට අමනුෂ්‍යෝ විසින් ඒගොල්ලන්ව යටත් කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ පින ඉවර වෙලා. අලුතෙන් පිනක් බලවත්ත රැස් කළක් නැහැ. අලුතෙන් පිනක් බලවත්ත රැස් කළොත් දැන් ධර්මයට ඇවිල්ලා හොඳට තිසරණේ පිහිටලා ආරාධ්‍ය විරිය ඇතුව අකුසල් දුරු කරලා කුසල් වඩලා පින් රැස් කළා තිබ්බනම් අන්න දෙවියන් අතරට යන්න යාගේ පින රැස් වෙලා තියෙනවා. එතකොට මේ පින් බලය නිසා යාට දෙවිවරු ලං වෙනවා. දෙවිවරු ලං වීමකට අමනුෂ්‍ය ටික ඈත් වෙනවා. ආන් යා සුගතිය යනවා. පින ඉවර නම් මොකද වෙන්නේ? වයසට යනකට යනකට පින ඉවර නම් මම කාලා බීලා විනෝදෙන් ඉඳි හිටියා පින ඉවරයි. අන්න අමනුෂ්‍යේ පේන්න ගන්නවා. ලං වෙනවා. දැන් වීරියක් වැඩෙලා නැහැ. වීරියක් නැහැ. කලණ මිත්‍රිය හම්බුන්නේ නැහැ. සීලේක පීඨෙලා නැහැ. දස කතා අහලා නැහැ. ප්‍රඥාව නැහැ. එතකොට මොකද වෙන්නේ? අර හීන වීරිය තියෙන පුද්ගලයා, කුසීත පුද්ගලයා, පින ඉවර වෙච්ච පුද්ගලයා ළඟට එන අමනුෂ්‍යය. අමනුෂ්‍යය ළඟට ඇවිල්ලා මොකද කරන්නේ? අඬ ගහගෙන එක්කන් යනවා. ගිලේ පිරිවිතයන් අතර ගිල උපදිනවා. සාමාන්‍යයෙන් මට තේරෙන හැටියට නම් මේ යුගයේ රුක්ෂ දේවතාවෙකුගෙන් ඉහළට ලේසියෙන් කෙනෙක් කියන්නේ. ගුඩා පින් කරපු කෙනෙක් වැඩි වුණොත් රුක් දෙවියෙක් වෙයි. ඇයි ඒ පින එච්චරටම පින දුරුවලයි. පින දුරුවලයි. ඉතින් මේ නිසා පින දුරුවල වෙලා තියෙන්නේ අපේ තියෙන මේ අපේ මිනිස් ලෝකයේ තියෙන දුරුවලකම නිසා නෙමෙයි. කල්යාණ මිත්‍රයන් නැති නිසා. කල්යාණ මිත්‍රයෝ ඇති වුණාම පින දියුණු වෙනවා එනවා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් අහනවා එක්කෙනෙක් ඇවිල්ලා බ්‍රාහ්මණෙක් මිනිසෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් දේශනා කරනවා මේ මිනිස්යන්ට මේ හිත දියුණු කරන්න පුළුවන් කියලා. හිත දියුණු කරලා මේ හිත පිරිසිදු කරලා නිකලෙස් වෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඉතින් මේක සියලු ආගම්වල කරන්න පුළුවන්ද? හැමෝටම නිවන් අවබෝධ කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ බුදාල බෑ. හැමෝටම බෑ කියලා. හැම ආගමකම මේක කරන්න බෑ කියලා. මේක කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕනේ කියලා. ඊට පස්සේ යා කියනවා එහෙනම් ස්වාමීනි අනිත් ආගම් වලට නිවනක් නැහැ. ඊළඟට ඔබ වහන්සේ දේශනා කරනවා මේ දෙවියන් අතර උපදින එකක් ගැන, සුගතිය ගැන. එතකොට මේ අනිත් ආගම් වල අයත් පුළුවන් ද දෙවියන් අතර උපදින්න? බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත මම දැන් කල්ප 91ක් මම දැන් ආපස්සට මේ වෙලාවේ බලනවා දෙවියන් අතරට කී දෙනෙක් ගිහින් ඉන්නවද? අනිත් ආගම් වල අය කී දෙනෙක් දෙවියන් අතරට ගිහින් ඉන්නවද කියලා මම දැන් කල්ප 91ක් ආපස්සට බලද්දි මට පේනවා එක්කෙනෙක් ගිහින් ඉන්නවා. හැබැයි එයා කර්මඵල විශ්වාස කරපු එක්කෙනෙක් කියනවා. එතකොට බලන්න දැන් අපි කියන කාරණා කොච්චර අපිට මේ ඇත්තද? නමුත් පේන්නේ මිනිස්සුන්ට හිතෙන්නේ කොහොමද? ඔන්න අපි මනුස්ස ලෝකේ ඉන්නවා. ආයෙමත් අපිට මනුස්ස ලෝකෙට එන්න ලේසියෙන්ම පුළුවන්. ආයෙ ලේසියෙන් මනුස්සයෙක් වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. කල්ප ගාන සමහර විට දුගතිය. මේ නිසා ආරද්ධ විරිය කියන එක අපිට බොහොම උපකාර වෙනවා අපේ ජීවිතේ දියුණු කර ගැනීමට, අකුසල් දුරු කර ගැනීමට. ඉතින් මේක කරන්න බෑ නේද සිහිය නැතුව? කවදාවත් කරන්න බෑ සිහිය නැතුව. කවදාවත් කරන්න බෑ හොඳ කල්පනාවේ වර්තමානයේ ඉන්නේ නැතුව. වර්තමානයේ ජීවත් වෙන කෙනෙකුට තමයි මේවා කරන්න පුළුවන්. අනාගතයේ සීනමවන කෙනෙකුට මේක බෑ. අතීතය ගැන හිත හිත වැළපෙළපෙ ඉන්න කෙනෙකුට බෑ. අයියස් අතර්ලනේ සීය. අතීතය ගැන හිත හිත සෝක කර කර නම් ඉන්නේ. මේ වර්තමානයේ වෙන දේ ආදන්නේ නැහෙනේ. අනාගතයේ සීනමවන නම් ඉන්නේ. වර්තමානයේ පිරිහීමя දකින්නවද? වර්තමානයේ පිරිහීම පිරිහිනව නම් පිරිහීම හෝ දියුණු වෙන නම් දියුණු හෝ දකින්නේ වර්තමානයේ තුල ජීවිතේ පවත්වන එක්කෙනා. ඒ නිසා එයා තමයි වීරිය කරන හැමතිස්සෙම වීරිය කරන වර්තමානයේ පිරිසිදු හිතක් පවත්වන. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි දැන් ඔන්න කරුණු කීයක් කිව්වද? හතරයි. පළවෙනි එක මොකද්ද? කල්‍යාණ මිත්‍රයා ඇසුරු කිරීම. දෙක සිල්වත් බව. තුන දස කතා නිතර නිතර අහන්න ලැබීම. හතර පටන්ගත් වීරිය තිබීම. පහ ප්‍රඥාව. පහ මොකද්ද? ප්‍රඥාව. මේ කියන දේවල් වලින් දැන් බලන්න කල්යාණ මිත්‍රය බාහිර එක. සීලය තමයි ඇති කරගන්න ඕන එක. දසකතා බාහිර එක. වීරිය තමයි ඇති කරගන්න තියෙන්නේ. ප්‍රඥාව තමයි ඇති කරගන්න තියෙන්නේ. ඒකට බාහිර දෙකයි තියෙන්නේ. කල්යාණ මිත්‍රය ආශ්‍රයයි දසකතාවයි. තුනක් තියෙනවා තමයි ඇති කරගන්න ඕනේ. මොනවද? සීලයයි ආරාද්ධ විරියයි ප්‍රඥාවයි. මේව බාහිර කෙනෙකුට ඇති කළ දෙන්න බෑ. ඒවා තමා විසින්ම ඇති කරගන්න ඕනේ. ප්‍රඥාව ඇති කර ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ පුදුම විදියට හරියට වර්ණනා කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කළා පඤ්ඤා නරාණං රතනං. ප්‍රඥාව තමයි කියනවා මිනිස්යන්ට තියෙන ලොකුම මාණික්කය. පඤ්ඤා අනුත්තර ආභා. ප්‍රඥාව තමයි කියනවා ලෝකයේ තිබෙන උත්තරීතර ආලෝකය. පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් තමයි කියනවා මිනිසුන් පිරිසිදුවන්නේ. පිරිසිදුවන්නේ වෙන කිසිම දෙයකින් අපි කොච්චර නෑවත්. මේ නානවා මේ දාඩි දානවා. මේ දත් මදිනවා මේ ගඳයි. එහෙමනේ නේ? මේ මැසිකිලි ගියාම මේ හොදංගම ආයන්න ඕනේ. එහෙම නැද්ද? මේක පිරිසිදු කරලා ඉවර කරන්න බෑ. මේකෙන් හැමතිස්සෙම ජරාව පිට වෙනවා. නමුත් මේ ජීවිතේ පිරිසිදු කරන්න පුළුවන්. පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි. ප්‍රඥාව තියෙන කෙනාට පුළුවන් කරන්න. දැන් අර 100 කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේ කාලේ. ඉතින් හරියට ඒ කාලේ ප්‍රසිද්ධයි ඉන්නේ මොකද්ද? වතුර නාලා. වතුර නෑවම පව් හේදිනවා. පව් හේදිනවා. අදත් විශ්වාස කරනවනේ මිනිස්සු ඒකනේ. අර ජනවාරි මාසේ වතුර නෑව කෝටි 2ක් මිලියන 20ක්. ඉතින් බලන්න මේ හේතුව පව් හේදුණා කියලා හිතන් ඉන්නේ. 100 කෙනෙකුට සීතලේ ගැහිගෙන දැන් 100 ගේ හක්ක එකට හැප්පෙනවා සීතලට. 100කින් නාල ගිහිලා දැන් තටතට ගයින හේවුල විවුල. බුදුරජාන් වහන්සේ 100 ළඟට ගියා. 100 මුකෝ මේ හිමිදිරි උදෑසන මේ හීතලේ තටතට ගා විවුල විවුල මුකෝ මේ කියලා ඇහුවා. 100 කිව්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මම මේ පව් සේදුවා. 100 මේ හේදුවේ කවදා කිරිච්ච පව්ද කියලා ඇහුවා. 100 කිව්වා ස්වාමිනී මම මේ හේදුවේ ඊයේ කරපු පව්. 100 එතකොට ඊයේ 100 පව් නොකළොත් ඊයේ 100 පව් කළේ නැත්තම් අන්න 100ට ඇස්සරුණා. 100 කල්පනා කළා ඇත්තනේ නං ඊයේ පව් කළේ නැත්තම් අද හොදන්න මොකුත් නෑනේ. ඊට පස්සේ කිව්වා 100 පව් නොකර ඉන්න. පව් නොකර ඉන්න. කයින් කෙරෙනවා නම් පව් ඒවා කරන්න නැතුව ඉන්න. වචනෙන් කෙරෙනවා නම් පව් කරන්න තින්න දුක් විඳින්න එපා කිව්වා. බොරුවට කිව්වක. එතකොට 100ට මේ gedara තියෙන ළිඳ මුදටෝම ඇති කිව්වා. තේරුණා. තේරුණේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාව තිබුණ නැත්තම් කියන්නේ බෑන කියලා. මම මේ පව් හේදුව මට බෑන අන්න මෝඩයා. ප්‍රඥාව තියෙන එක්කෙනා බෑන කියලා නෙමෙයි ඒක හිතන්නේ. එයා ඒක අවබෝධ කරගන්න කල්පනා කරනවා. ප්‍රඥාව කියන එක හරියි මනුස්ස ජීවිතේට මං හිතන්නේ පින්වත්නි කෙනේ පතනවනම් ප්‍රතියුක්ති ප්‍රඥාව. කෙනෙක් කැමති වෙනවා නම් කැමති වෙයුත්‍ති ප්‍රඥාව. කෙනෙක් ඇලුම් කරනවා නම් ඇලුම් කළ යුත්තේ ප්‍රඥාවට. මොකද හේතුව? ප්‍රඥාව නැත්තම් අපිට මේ ධර්මයට යන්න බෑ. ප්‍රඥාව නැත්තම් අපිට මේ ධර්මයේ වැටෙන්නේ නෑ. ප්‍රඥාව නැත්තම් අපිට ඒකට වමනා කරන විදියට කල්පනා කිරීමේ ශක්තිය ඇති වෙන්නේ නෑ. ප්‍රඥාව හරි ප්‍රයෝජනයි. ප්‍රඥාව තියෙන එකට මිනිස්සු බැන්න කියලා ඒක ප්‍රශ්නයක් ගන්නෙත් නෑ. ගණන් ගන්නෙත් නෑ. අර දැක්කනේ අර කවුද මාගන්දිය විවාහ කරලා දෙන්න ඕන කියලා අම්මයි තාත්තයි එකන් ගියා. බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කතාව ඔයගොල්ලන්ගේ? මම මේ 23 කුණපියක් වැගිරෙන මේ නව ద్వාරෙන් අසූචි වැගිරෙන මේ 23 කුණපියේ පින්තාරු කරපු වාදිනයක් වගේ කිව්වා. පයින්වත් ඉස්පස්ස කරන්නේ. අම්ම තාත්ත කලබල වුණාද? නෑ. බැන්න කියලා ගත්තද? නමුත් දූ කල්පනා කළේ කොහොමද? ආන්නේ වැරදුනා. දිගින් දිගට වැරදුනා. මොකද ප්‍රඥාව නැතිකම ප්‍රඥාව තියෙනම තාත්තා ඈ ඊ මොකක්ද දෙවි කියලා වාඩි වුණා වාඩි වෙලා ඇහුවා එතකොට ඔබ වහන්සේ බ්‍රහ්මචාර්ය ජීවිතය ගෙවන්නේ දිව්‍ය අප්සරාවන් පදාගෙනද ඕන දැන් ධර්මයේ කතා වුණා ටික ටික ධර්මයේ තේරුණා අවබෝධ වුණා ආන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ බවට පත් වුණා මේ ප්‍රඥාව තියෙන මිනිසයාට මේ අවබෝධය කියන එක කරා යන එක ආයි බල කර කර ඇනෑන කියන්න ඕනේ නෑ ඇනෑන කියන්න දෙයක් නෑ එයාට එයා මොකද කරන්නේ එයාට උමනා කාරණේ විතරයි එයා ඒ කාරණේ නුවණින් නුවණින් මෙනෙහි කරන එක තමා සතු එකක් ඒක බාහිර කෙනෙක් ඇඟිල්ලෙන් ඇනෑන කියන්න ඕනේ නෑ ඇඟිල්ලෙන් ඇනෑන කියනොන ඒක තේරුම ප්‍රඥාව නැතිකමමයි ප්‍රඥාව තියෙනවා නම් ඇඟිල්ලෙන් ඇනෑන කියන්න ඕනේ නෑ එයා මේ ප්‍රඥාව පාවිච්චි කරන මේ ප්‍රඥාව තමා ළඟ තියෙන එකක් නේ ප්‍රඥාව මේ පිටි ණයට ගන්න එකක් නෙමෙයි ප්‍රඥාව එන්නේ පින්වත්නි උපතින් උපතින් එන එක ප්‍රඥාව කියන්නේ එතකොට මේ උපතින් එන එකට තමයි අපි ඒක තමයි පාවිච්චි කරන්නේ උපතින් එනවා මේ නුවණින් මෙහෙවීමේ හැකියාව ඒක උපතින් ලැබෙන්නේ හැබැයි ඒක වැහිලා තියෙන්න පුළුවන් ඒ ප්‍රඥාව වැසී තියෙන්න පුළුවන් ඕන තරම් ඒක ප්‍රකට නොවි ඒක වැහිලා ඒකට යොමු නොවි මෙහෙම තියෙන්න පුළුවන් දැන් අපි වගේ නෙමෙයි ප්‍රඥාව කොයි තරම් වැහිලා තිබ්බද නන්ද කුමාරයාගේ ප්‍රඥාවනේ බුදුරජාණන් වහන්සේට මොනවා තරම් උපක්‍රම කරන්න වුණාද මේ ප්‍රඥාව උපදවල ගන්න වැහිලා තිබ්බ ප්‍රඥාව මේ වගේ දැන් මේ වගේ උපක්‍රම කළා අපේ ප්‍රඥාව උලුප්පල ගන්න කෙනෙක් නෑ ඒක කරන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි ඇයි බුදු කෙනෙකුට ඒක කරන්න පුළුවන් බුදුරජාන් වහන්සේට තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාණය ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාණයෙන් උන්වහන්සේ බලනවා අපි දිහා උන්වහන්සේට පේනවා එතකොට මෙයා තුල තියෙන මෙන්න මේ කල්පනාව මේ කල්පනාවට ගැලපෙන්න මම මෙන්න මේක ප්‍රකාශ කළාම ඒ විදිහට යන හිතන්න ගන්නවා අවබෝධ වෙනවා බුදුරජාන් වහන්සේට තමයි ඒක තිබුණේ ලෝකෙ වෙන කාටවත් නෑ ඉතින් ඒ නිසා අපේ ප්‍රඥාව මතු කළ දෙන්න ලෝකේ කවුරුවත් නැහැ බලාපොරොත්තු වෙන්නත් එපා අපේ ප්‍රඥාව මතු කර ගැනීම තමා විසින්ම තමා පිළිසරණ කරගෙන කරන්න ඕනේ තමා විසින්ම කරන්න ඕනේ තමා විසින්ම කරන්න ඕනේ ඒක අවස්ථාවක වුණා මේ වංගීස මහරහතන් වහන්සේ උන්වහන්සේ අරහත් වෙන්න කලින් දැන් ඔන්න පින්දපාති වදිනවා ඉස්සරෙන් එන ආනන්ද හාමුදුරුවෝ වංගීස ස්වාමීන් වහන්සේගේ හිතට මේ නොගැලපෙන අරමුණක් දැක්කා. දැකලා ඔන්න අයෝනිසෝ මනසිකාරයට වැටුණා. හිතේ තියෙනෝ නෑ අයෝනිසෝ මනසිකාරය. අය අමුතු එකක් නෑනේ. හිතේ තියෙන එකක් තමයි හිතේ නැත්තේ යෝනිසෝ මනසිකාරය. හිතේ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. ඉතින් මේ හිතේ තියෙන එක අපි අමාරුවෙන් උපදව ගන්න ඕන එක තමයි යෝනිසෝ මනසිකාරය. හිතේ තියෙන එක මේක නිසා රාගය හෝ දේශීය ඇති වෙන එක තප්පරයක් යන්නේ නැහැ. බඩගාලා ඇති වෙනවා. ඉතින් වංගීස ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ස්වාමීනි මගේ හිත ගිනි ගන්නවා. මගේ හිත ගිනි ගන්නවා. මගේ හිතේ අකුසල් හට අරගෙන මගේ හිත කිලුටි වෙලා මම මොකද කරන්නේ? ආනන්ද හාමුදුර කියනවා සීය උපදව ගන්න. සීය උපදව ගන්න. ඕක උනේ හේතුවක් නිසා. හේතුව තමයි බාහිරින් ලැබුණ සුබ නිමිත්ත. ඔබ තුල තිබුණා අයෝනිසෝ මනසිකාරී ඔය දෙක එකතු වෙලා ඔක හටගත්තේ දැන් ඔබ ඒක අසුබ නිමිත්තට හරවලා යෝනිසෝ මනසිකාරී හිතන්න කිව්වා දැන් ඒ කවුරතේ තියෙන්නේ ආ වංගිත ස්වාමීන් වහන්සේ මේක හේතුව ප්‍රහාණය වුණා හරි සතුටුයි දැන් හේතු නිසා හටගත්තු දේ හේතු නැතිවීමෙන් නැති වී යනවා හරි සතුටුයි සතුටු වෙලා උන්වහන්සේ දැන් ඉතින් ගිහිල්ලා හරි සන්තෝෂ වුණා නී මං කලන මිතුරන් ගැසුරින් මං හිත රැකගත්තා පහෝදා උන්වහන්සේ ආය දවසක තනීම වඩිනවා ආයිත් දැක්ක විසභාග අරමුණ අපි මේ හිත කොච්චර පරිස්සම් කරගෙන ඉන්න කල්පනා කළත් බාහිර අරමුණු අපිට එන්නේ වළක්වන්න බෑනේ බාහිර ඇහෙන් පේන රූප දැන් අපි දැන් මෙතනද අතන්ට යනවා කියලා අපිට මේක පේනයි කියලා අපි දන්නවද එහෙම එකක් නැහැ ඕනේ දැන් අපි අද හවසට අපිට මේක ඇහි කියලා අපි එහෙම දන්නේ නැහැ ඊළඟ මොහොතේ අපිට මොකක් ඇහිද අපිට මොකක් පෙනෙයිද අපිට මොකක් සිතෙයිද දන්නවද අපි දන්නේ නැහැ මේ අවිනිශ්චිත පරිසරය තුළ ඔන්න වංගිස ස්වාමීන් වහන්සේ වැඩිය ඊදා වගේම වුණා මේ අරමුණක් දැක්කා හිත ඇවිලුණා කෙලෙස් හටගත්තා උන්වහන්සේ කල්පනා කළා අනේ අද මට කල්යාණ මිත්‍රී ළඟ නැහැ මේක හැමදේම බාහිර කෙනෙක් මගේ හිත පිරිසිදු කරලා දෙන්නේ නැහැ බාහිර කෙනෙක් ඇවිල්ලා. බාහිර කෙනෙක් හැමදේම මගේ ළඟ ඉඳලා මට සිහිය උපද්දවන්නේ නැහැ. දැන් බලන්න දැන් සිහිය උපද්දන්නේ නැදා හිටිය ආනන්ද හාමුදුරුව. මෙදා කවුරුවත් නැහැ. උන්වහන්සේ කල්පනා කළා කවුරුවත් අද මෙතන සිහිය උපද්දවන්න මට නැහැ. මට අද ළඟ කල්යාණ මිත්‍රෙක් නැහැ. මම දැන් තනි වෙලා ඉන්නේ. මම දැන් මගේ සිහිය උපද්දව ගන්න ඕනේ. මම දැන් වීරිය ගන්න ඕනේ කියලා උන්වහන්සේ එතනම ප්‍රහාණය කළා. අර අකුසලෙන් ප්‍රහාණය කළා. උන්වහන්සේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. මගේ හිතේ හැටගත්තු අකුසල් මම ප්‍රහාණය කරගත්තා කියලා. ආනේක කලේ ප්‍රඥාවෙන් නෙමෙයිද? ප්‍රඥාවේ මේක විඳෝ විඳෝ තව කෙනෙකුගෙන් උදව්වක් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ප්‍රඥාව නැතිකොමමයි. ප්‍රඥාව තියෙනවා කියන්නේ උපන් සැනින් ඒ අකුසල් ප්‍රහාණය කරන විදියට එයා නුවණින් කල්පනා කරනවා, නුවණින් විමසනවා. මේ නිසා මේ ප්‍රඥාව ඇති කර ගැනීම බුදුරජාණන් වහන්සේ විස්තර කළා දෙනවා. ඒක න කොහොමද ප්‍රඥාව ඇති කරගන්නේ? උද්‍යත් ගාමිනිය පඤ්ඤා. එයා දකින හොඳට මේ ජීවිතය අනිත්‍යයි. මේක හේතුන් නිසා හටගන්නා දෙයක්. හේතු නැතිවීමෙන් නැතිවි යන දෙයක්. අරියාය නිබ්බේධිකාය පඤ්ඤාය. අරියාය කියන්නේ උතුම් අවබෝධය තුලින් කලකිරීම ඇති වෙන. මේක නිකන් එකක් නෙමෙයි. ඒ කලකිරීම කුමක් නිසා ඇති වෙනකද්ද? අවබෝධයක් තුලින් ඇති වෙන එක. අවබෝධය තුලින් ඇති වෙන කලකිරීමට පුළුවන් යමක් අතහැරලා සතුටු වෙන්න. අවබෝධයක් තුලින් ඇති වෙන කලකිරීම තුල අතහැරීමෙන් තමයි සතුටු වෙන්නේ. අවබෝධයක් තුලින් කලකිරීමක් ලැබිලා නැත්නම් අවබෝධයක් තුලින් නෙමෙයි නම් කලකිරීම ඇති වෙලා තියෙන්නේ. ඒ කලකිරීම මොහොතකින් වෙනස් වෙලා නැති වෙලා යනවා. වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒ නිසා ප්‍රඥාව කියන එක සම්බන්ධ මොකේදද? අවබෝධයෙන් ඇති වෙන කලකිරීමටයි. අවබෝධයෙන් ඇති වෙන කලකිරීමට හරියට උපකාරී වෙනවා මේ ජීවිතයේ තිබෙන අනිත්‍යකම, අනිත්‍ය බව දැකීම. ජීවිතය ගැන ඇති අනිත්‍ය බව දැකීම හරියට උපකාර වෙනවා. ඒක හරියට තිබුණොත් කෙනෙකුට පුළුවන් මේ ජීවිතේ හොඳට මූණ දෙන්න. මොකද අපිට හැමතිස්සෙම සිද්ධ වෙන එකක් තමයි ජීවිතේ මූණ දෙන්න වෙනවා. හැංගෙන්න බෑ, පලා යන්න බෑ. මොකද හේතුව සමහර අවස්ථාවල අපිට එනවා පුණ්‍ය විපාක. පුණ්‍ය විපාකයකට අපිට ලාභ, කීර්ති, ප්‍රශංසා ලැබීම් එන්නේ නැද්ද? එතකොට අපිට ඒකට මූණ දෙන්න වෙනවා. සමහර කාලවල අපිට එනවා අකුසල විපාක. එතකොට නින්දා, අපහාස, ගැරහීමි මේවා එනවා. එතකොටත් අපිට ඒවට මූණ දෙන්න සිද්ධ වෙනවා. සමහර විට ව්‍යාපාර කරනවා කඩා කප්පල් වෙනවා. අසනීප හැදෙනවා. බලාපොරොත්තු වෙච්ච නැති දේවල් සිද්ධ වෙනවා. අපි ආදරය කරන්නේ අපෙන් වෙන් වෙනවා. මේ වගේ දේවල් එකකින්වත් අපිට පලා යන්න බෑ. මූණ දෙන්න ඕනේ. මූණ දෙනකොට ප්‍රඥාවන්ත කෙනාට විතරයි අවබෝධයක් ඇතුව මූණ දෙන්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාවන්ත කෙනාට විතරයි. අනිත් හැයට අවබෝධයක් ඇතුව මූණ දෙන්න වෙන්නේ නැහැ. ඒ මොකද ප්‍රඥාවන්ත කෙනාට ඒක පුළුවන් වෙන්නේ සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය. මෙයා මේ දුක නැතිවීමට නුවණ මෙහෙවන කෙනෙක්. දුක දුරවීම පිණිස නුවණ මෙහෙවන කෙනෙක්. ආන්නේ ප්‍රඥාව තමයි තමන්ට උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඒ පහ මූලිකවම අවබෝධයේ පිණිස උපකාරී වෙනවා. මොනවාද අවබෝධයේ පිණිස උපකාරී වෙන පහ? කල්යාණ මිත්‍රයා ඇසුර, සිල්වත් ජීවිතය, අවබෝධයට හේතු වන්නා වූ උතුම් කතා අහන්න ලැබීම, පටන්ගත් වීරි ආරද්ධ වීරි ඇති බව, ප්‍රඥාවන්ත බව කියන මේ කරුණු මේ කරුණු අපේ ජීවිතවලට හරියට උපකාරන. මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ තව විශේෂත්වයක් දක්වනවා. මහණෙනි, ඔය සියලු කරුණු තියෙන්නේ එක දෙයක් මත. ඔය කියපු හැම කරුණක්ම සිල්වත් බව, දසකතා, වීරිය, ප්‍රඥා සියල්ල තිබෙන්නේ කල්යාණ මිත්‍රයා මතේ කියනවා. කියන මහණෙනි, කල්යාණ මිත්‍රයා ඇසුරට ලැබෙනවා නම් ආන්‍යා සිල්වත් කෙනෙක් වීම කැමැති විය යුතුයි. කල්යාණ මිත්‍රයා ඇසුරට ලැබෙනවා නම් සිල්වත් කෙනෙක් වීම කැමැති විය යුතුයි. හොඳට බලන්න ඔබ හිතර කල්යාණ මිත්‍ර ආශ්‍රය ඔබ යම් දවසක යම් සීලයකට පෙමුණා නම් හොඳට බලන්න කොනක ඉන්න කල්යාණ මිත්‍රෙක්. කල්යාණ මිත්‍රයා තමයි එයාට මේ මාර්ගේ පෙන්ලා තියෙන්නේ. සිල්වත් වීම කැමැති විය යුතුයි. ගැඹුරු සීලයට කැමැති විය යුතුයි. පිරිසිදු සීලයට කැමැති විය යුතුයි. කල්‍යාණ මිත්‍රන්ගේ ආශ්‍රයේ ලක්ෂණයක්. කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයේ තියනවා නම් දසකථා කැමැති විය යුතුයි. කල්‍යාණ මිත්‍රයා මේ වල්පල් කී කියා සතුටු වන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රයා වල්පල් කීම යාළුවෝ කරනවා නම් යා මොකද කරන්නේ? නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්දලා යාළුවෝ ධර්මයේ කැමති නම් යා ධර්ම කතාවේ දෙනවා. දැන් විසාකා වගේ අයට ඒ කාලේ විසාකා අනිත්‍යයට කල්‍යාණ මිත්‍රෙක් වෙලා වාසය කළා. අනිත්‍යයට හරියට උදව් උපකාර කළා. ධර්මයේ කියලා දුන්නා. කුජ්ජුත්තර කල්‍යාණ මිත්‍රෙක් වශයෙන් අනිත්‍යයට උදව් උපකාර කළා. නන්ද මාතා කල්‍යාණ මිත්‍රෙක් වශයෙන් අනිත්‍යයට උදව් උපකාර කළා. ඒ විතර නෙමෙයි අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවක් හිටිය සුමනා කියලා. මේ සුමනාතු සකදාගාමි. දැන් තාත්තා සෝතාපන්නයි. දැන් දුවට ඕනකම තියෙන තාත්තව තවදුරටත් ධර්මේ වැඩෙනවා දකින්න. දැන් තාත්තා හැමතිස්සෙම දැන් දානමාන ගැන තමයි හිතේ තියෙන්නේ. සෝතාපන්න වෙලා නීතියේ. දැන් දුව මරණාසන්න වුණා. වුණාට පස්සේ දුව ළඟට ඇවිල්ලා තාත්තා තාත්තා දන්නේ නැහැ දැන් දුව සකදාගාමි කියලා. දුව අල්පේච්චයිනේ. තමන්ගේ ගුණවත්කම පෙන්නලා නැහැ. දැන් දුව ළඟට තාත්තා යනවා. අනාථපිණ්ඩික සිටුතුමා ගිහිල්ලා අහනවා දුව දුව බයිද මරණයට? එතකොට මෙයා කියනවා මේ අනාථපිණ්ඩික සිටුතුමා කවුද? තාත්තනේ. දුව බයිද මරණයට කියලා අහනවා. කියනවා මල්ලි මම බය නෑ කියනවා. ඈ මල්ලි කියනවා. එතකොට මොකද වුනේ? අනාථපිණ්ඩික සිටුතුමාට එකපාරටම ෂොක් එකක් වැදුනා. මොකද මේ එහෙනම් මේ දූට සිහිය විකල් වෙලා. ඊට පස්සේ කිව්වා දූ මේ කතා කරන්නේ මේ ඔයාගේ තාත්තා මල්ලි මන් දන්නවා. තවත් කැලඹුණා. ඇයි දැන් මේ හිතපු උත්තර නෙමෙයි එන්නේ. දැන් ඉතින් හරි දුකයි. දැන් මෙයා කියන්නෙත් නෑ මොකද. ඊට පස්සේ ඔන්න මැරුණා. මරණයට පත් වෙලා උපන්න ගිලා තුසිත දිවි ලෝකේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ආනාථපිණ්ඩික සිටුතුමාගේ මූණ දැන් මැලවිලා. ගිලක ස්වාමීනි දූගේ අවසන් කටයුතු කළා. මට හරි සංවේගයක් හටගත්තා. මේ දරුවා මට මල්ලි කිව්වා. බුදුරජාණන් වහන්සේ කියනවා සිටුතුමනි ඔය දියණිය හරි බුද්ධිමත්. හරි ඥානවන්තයි. එයා මල්ලි කියලා කිව්වේ ඔබට ධර්මයේ දියුණු කරන්න උනන්දු කරවන්නයි. ඒ දුව සකදාගාමිලා හිටිය කිව්වා. දැන් දුව සකදාගාමි බව තාත්තා දන්නේ නැහැ. අන්න අල්පේ ඉච්ඡකම දැක්කනේ. දැන් තාත්තා සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඉතින් තිබුණා උණු තරක් කියන තාත්ති දැන් මම හරි කරගත්ත තාත්ති මං. දැන් මගේ වැඩි හරි මං නම් කරගත්ත ඔයත් දැන් කරගන්න. එහෙමනේ කියන්නේ දැන් දැන් අය අන්න වෙනස. අන්න අල්පේ ඉච්ඡකම. එතකොට කල්යාණ මිත්‍රයෙක් උනේ නැද්ද අවසාන මොහොතේ දුව තාත්තට? තාත්ත කල්පනා කරන්න ගන්න එතකොට. එහෙනම් මම මේක තව දියුණු කරන්න ඕනේ. මේ වගේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි අල්පේච්ඡ කතා, ඊළඟට සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, ඊළඟට සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා, මේවා අහන්න ලැබෙන්නේ කාගෙන්ද? මේක තියෙන මහණෙනි කල්යාණ මිත්‍රයන් ඉන්න භික්ෂුවට දස කතා ඇසීම කැමති විය යුතුයි. එහෙනම් ඔබට පුළුවන් ද කෙනෙකුට කල්යාණ මිත්‍රෙක් වෙන්න? ඔබට පුළුවන්. ඇයි? ඔබ කල්යාණ මිත්‍රෙක් වුණොත් ඔබ ඇසුරු කරන එක්කෙනා සීලවන්ත වෙනවා. ඔබ කල්යාණ මිත්‍රෙක් වුණොත් ඔබ ඇසුරු කරන කෙනාට ලෝකේ ශ්‍රේෂ්ඨ දේවල් අහන්න ලැබෙනවා. දස කතා කල්යාණ මිත්‍රයා ඇසුරු කරන භික්ෂුවට මේ කැමැති විය යුතුයි කියනවා මොකද්ද? පටන් ගන්නාලද වීරිය ආරද්ධ වීරිය කැමැති විය යුතුයි කියනවා. ඒ ආරද්ධ වීරිය කැමැති වෙන්න නම් මෙහෙමයි දැන් මේකෙදි තියෙනවා දැන් ඒ ආරාධ්‍ය වීරිය ඇති වෙන්න නම් යාට මොකද තියෙන්න ඕනේ? යාට තියෙන්න ඕනේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක තැනක මට මතකයි තියෙනවා උදායි සූත්‍රය වගේ කියනවා ඒතු විඤ්ඤු පුරිසු අසටෝ අමායාවි අනේ මන් ළඟට එනවා නම් කවුද? අසටෝ අමායාවි. අසටෝ කියන්නේ කට්ට නැති මායා නැති. කට්ට කියන්නේ මේ හිතේ තියෙන වෙනින් එකක්. කටින් කියන්නේ වෙනින් එකක්. කට්ට කෛරාටික තක්කඩි වෙට්ට පිත්තල. ඒ කියන්නේ පිත්තල මකල මකල මකල ආයමකුත් හදන්නේ එකෙන් බෑ. එහෙම හිට බෑ කියන මේක අල්ලන්න. අමායාවි මායා නැති කට්ට නැති මායා කියලා කියන්නේ ඔව් අමූර්ති එකක් පෙන්නනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඇවිල්ලා නිකන් මෙහෙම පෙළිලා වදිනවා. ඇතුලේ තියෙන්නේ මොකද? දෙන්නම් ඔබට. ඒ මොකද්ද? මායාවි. බුදුරජාණන් වහන්සේ අල්ලන්න බෑ යහට බෑ ධර්මය. අල්ලන්න මොකද්ද උනේ? අසටෝ අමායාවි. අනේ කට්ට නැති මායා නැති කෙනෙක් මන් ළඟට එනවනම්. මම කියා දෙනවා මේක. මම හොඳට විස්තර කරලා දෙනවා. බොහොම සුළු කාලකදී ආ මේ ධර්මයේ අවබෝධ කරනවා. මේ වගේ අප තුල තියෙන දුර්වලතා විසින්ම අපිව ධර්ම මාර්ගයෙන් ඈත් කරනවා. අප තුල තියෙන කුසලතා විසින් අපිව ධර්ම මාර්ගයට ලං කරනවා. ඒතර ධර්ම මාර්ගයට ලං කරන්න හේතුවන්නේ අපේ කුසලතා. ධර්ම මාර්ගයෙන් ඈත් වෙන්න හේතුවන්නේ අපේ දුබලතා. ඉතින් ඒ නිසා අපි අර කල්යාණ මිත්‍රය ආශ්‍රය මොකද වෙන්නේ? අර දුර්වලතා ටික අයින් කර ගන්නවා. කුසලතා ටික වර්ධනය කර ගන්නවා. කල්ලි මිත්‍රයාගේ ආශ්‍රයෙන් අන්න වීරිය ඇති වෙනවා. ආරද්ධ වීරිය. ආරද්ධ වීරිය ඇති වෙනවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි කල්යාණ මිත්‍රය ඇති භික්ෂුව ප්‍රඥාවන්ත කෙනෙක් වීම කැමැති විය යුතුයි කියලා. නුවණ තියෙන කෙනෙක් වීම කැමැති විය යුතුයි. ජීවිත අවබෝධය ඇති වෙන ප්‍රඥාව ලැබීම කැමැති විය යුතුයි. අවබෝධයෙන්ම කලකිරෙන ප්‍රඥාව ලැබීම කැමැති විය යුතුයි. මනාකොට දුක් කෙලවර කරන ප්‍රඥාව ලැබීම කැමැති විය යුතුයි. ඒ කැමැති වෙන්න ඕනේ මක් නිසාද? කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරු ලැබීම නිසා. නැත්තම් වෙන කිසියම්ම ආකාරයක මේකේ පිළිවෙලක් කල්යාණ මිත්‍රයා විතරමයි. කල්යාණ මිත්‍රයාගෙන්මයි මේ සියල්ල ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ නිසා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා ඔන්න ඔය කරුණු පහේ පිහිටන්න ඕනේ කියනවා. මොනවද කරුණු පහ පිහිටන්නේ? කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, සිල්වත් බව, දසකතා ශ්‍රවණය, ආරද්ධ විරිය, ප්‍රඥා. ඔන්න ඔය පහේ පිහිටලා හිට මේ හතර කරන්නයි කියනවා. අසුභා භාවීතබ්බා රාගස්ස පහනාය. රාගේ ප්‍රහාණය කිරීමට හොඳට වඩන්න කියනවා අසුභය. දැන් අසුභ වඩන්න කියන අපි මේක ඒකකයක් හැටියට බැලුවම තමයි අපිට මේ අරමුණු එන්නේ එක එක විදියට. බුද්ධ දේශනාවේ තියෙන විදියට බලන එකට අසුභේ. හරි ඒක. ඇයි වෙන් වෙන් කළා බලන්න තියෙන බෙද බෙද. බෙද බෙද බලනකොට රාගය ප්‍රහාණය වෙලා යනවා. මෙත්තා භාවීතබ්බා ව්‍යාපාදස්ස පහනාය. තරහා ප්‍රහාණය කරන්න මෙච්චිත වැඩි යුතුයි. බුදුරජාන් වහන්සේ මෙච්චිත ගැන විස්තර කරන එක තන කහනවා මහණෙනි. දෙපැත්ත හොඳට මෝහහත තියෙන කඩුවක් තියෙනවා. පුද්ගලයෙක් කියනවා මහා කයිවාරු ගහගෙන මේ කඩුව අල්ලන්න. ඇවිල්ලා මේ දෙපැත්ත මෝහහත තියෙන කඩුවක් අතින් අල්ල මිටිමෝලන්න පුළුවන්ද කියලා අහනවා යාට. පුළුවන්ද? බෑ. කියනවා මහණෙනි යම් කිසි කෙනෙක් මෙත්සිත වඩනවා නම් එයාගේ ජීවිතය හරියට දෙපැත්ත මොහාත තියෙන කඩුවක් වගේ කියනවා. මෙත්සිත වඩනවා එයා ළඟට අමනුෂ්‍යය ඉන්නේ නැහැ කියනවා. අමනුෂ්‍යය ඇවිල්ලා භූතය ඇවිල්ලා මෙයා පෙළන්න ඕනේ කියලා ඇඟට පයින්නකොට ඒගොල්ලංගම කැපිලා වීසි වෙනවා. ඒගොල්ලම වීසි වෙනවා. එන්න බෑ කියනවා. එතකොට බලන්න මෙත්සිත කියන එක හරි pihita, hari upakarya, maitri. Itu ni biaya apa aja duduk kerana maitri badan loh ni kena. Ikan kata hati no anuaga aja puri. Ikan lene ka ham tu kene maitri emu berdua. Satu iri awi emu. Satu iri awi kaya ni hita gani inno kotat maitri badan. Aividi inno kotat maitri badan. Wadi wilai inno kotat maitri badan. Satu pi inno kotat maitri erno. Maitri dihana tiesu aminansi upadewa agat. Dwaskal yuruna. Yurul dengan hitu di an leh sila. Reh unna si bau nakala. Bau nakarat di me. I bau nakaran langg gahe kau tu andan wehino. Unna si belu kau tu me andan ni. Ehu kau tu me andan ni. Ar gahe ngutter yakino. Swami ni, mami gahe inna dewa tawa kewa. Ay andan ni, ay swami ni ubahan si hitu wadi ni. Ani mati andu odi kewa. Kau ane swami ni ubahan si wadu makarla mehi. Ubahan sih besatur area hui ema maithri orang ne patanggat tahawa. Me pradesi besal elia ketiuna kewa. Ubahan sih wadin disur la me amanusyo, pireto, jaksyo, ikatika, pinan ne bekewa. Maranggat tak kewa. Ubahan sih me maithri wadin ne kote. Silu dinam padwi sansungilagiya. E silu dinam den samagi engino. Den ubahan sih beri atepasi ay me gulle patanggani kewa. Ia ikhiri anukampa ini nama mama ilang wasi ni kang inang kelon neutuna. Ilang wasi urule anleh tuna. Aye anda lagat. Unnaasi itu anda hamuni. Nee unnaasi istana ini dila. Arahat tiada patila. Itu nama unnaasi pirnam pewa. Itu pada balan ni mitsite. Maithri kini ko kui thara. Jadi wadah ni tamata anu untane. Namut nupirin loki itu pawa ika. Pihita dengan apio nudi baru maithri sajaya nak kali, hari pihita kahagan inna itu, nupinin loko ya kahagan inno, hamog masih setanggal hari satu tak, sana sila ketiuno, mit si tebadi me, biapada sepahanai mitta bawi tebab, maithri wadang kino, biapade prahanai keran, ana pan sathi bawi tebba vitakku pacce daya, samhara kini kinnwa me. Hari itu mi hiti, hati wenwa mi vitarka. Vitarka kaya ni? Ikek deval, ragi mat ni mi, jesit ni mi. Ohi mi hita ohi, ikek aramunu lohi sanchari korno. Sita ikek aramunu lohi yanawa, visira visira pauti no. Mekat kaya na vitarka kaya la. Baluat pasi hati wedagamak, ne. Hati watina dia, ne mi. Ohi hita no. Wadang nanti dewa, angi subahwi palani keran nang, muka tu wadang niki ane, ana pan sati wadang niki eno, siing husma ganim, siing husma helim, ana sati wadang niki lakina me vitarak netu yang dana, itu tu ana pan sati wadang itu lama kudu nara vitarak netu agi hilal, husma ganim, husma relim. Siapa pahat tanah pulang ini na bahir itu visirin ni netu. Itu kau dengan samahari ini apa itu na? Ia ada asyub bawa na udah nanti. Vitarak berdi. Oh iya na vitarak. Maithri bawa na udah nanti. Vitarak berdi. Anak panit berdi. Iban tu kini mukadukaran nuni nevat anak pan satiya ma? Walan nuni budurajan nasi mik desa na kelati na vitarak netu yang dana anak pan satiya udah nanti kelati. Itu dia virya kerag ni ke digat. Kepala anak panas hati berdua tiada yang hite bahir itu visirin vitarak neti bilang hilang. Anak panas hati masih itu sanksi dina. Itu kau tu kisi karadaya ne sehaluin ya ada hite pautan ne pulu angkamati dina. Ti budurajan nasi wada alwidi itu anak panas hati mulimati ini biwar itu nai. Siang usma ganu siang usma helenu. Eka tu me palewini ikani dewini ika makadde. Dirgo usma ganiddi, dirgo usma ganuwa kila dana ganuwa. Dirgo usma heladdi, dirgo usma helanuwa kila dana ganuwa. Keting usma ganiddi, keting usma ganuwa kila dana ganuwa. Keting usma heladdi, keting usma helanuwa kila dana ganuwa. Habai anapana satiye visheshathayak tamai, me anapana satiye wage ekak wadaddi konda, konda kelin thiyaganna one. Iti e konda kelin thiyaganeemata tamai godak upakari wanne, dan samaharunta Ni waduna ham, untuk itu kondo kelinti agan, pulua. Samaharun itu kondo kelinti agan, අමාරි වක ගැහෙනවා. එතකොට මොකද කරන්න ඕනේ? එතකොට යා වාඩි වෙන තැන ටිකක් උස්සට හදා ගන්න ඕනේ. කොහුමිට්ටයක් හරි අඟල් හතරක විතර බංකුවක් හරි උස්සට හදා ගන්නවා. හදාගෙන යා ඒකේ වාඩි වෙන්න ඕනේ. ඒකේ වාඩි වුණාට පස්සේ හොඳට කොන්ද කෙලින් කරගන්න යාට පුළුවන්කම තියෙනවා. මොකද මේ කොන්ද කෙලින් කිරීමේ තියෙන වාසිය තීර මිද්දේට යන්නේ නැහැ හිත. හිත තීර මිද්දේට යන්නේ නැහැ. සමහර කොන්ද කෙලින් කරන්නේ කම්මැලි කමේ බිත්ති බදු ගන්නවා. බිත්ති බදු ගත්තාම මොකද වෙන්නේ? නිින්ද යනවා. නිින්ද යනවා. ඇයිද? ඒක ලොකු වාසියක්. ලොකු වාසිය නැහැ. මේ අරක අනිවාර්යෙන්ම යා කිරීම වැදගත්. මොකද්ද? යම්කිසි ආසනයක් අඟල් 4ක 5ක විතර බංකුවක් වගේ එකක් පාවිච්චි කිරීම. එහෙම නැත්තම් ගොඩ අර කොන්ද කෙලින් තියාගත්තේ නැත්තම් මොකද වෙන්නේ? මෙයාගේ කොන්ද වක ගහනකොට මෙයාට වැඩි වෙලා ඉන්න බෑ. කොන්ද කැක්කුම එනවා. අර කොන්ද කැක්කුම නැතුව කිසි කරදරයක් නැතුව හොඳට යාට පෑයක්මාරක් ඉන්න පුළුවන්. කොන්ද කෙලින් කරගෙන වාඩිවෙනවා. පස්සේ කොන්ද කෙලින් කරගෙන වාඩිවෙද්දි කකුල් අර ආසනේ උසන කකුල් දෙකත් යම් ප්‍රමාණයකට නවා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට කළා. ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරාම මේ සිහියෙන් එක්තුව ටික ටික ටික ආස්වාස ප්‍රස්වාස වලට සිහිය එකපාරට අල්ලන්නේ බෑ. ඒක පටන් ගන්නකොට පටන් ගන්නකොට මේ උස දෙපාර සීගනනකට තුන්වෙනි පාර හිත වෙනකොට ඉවරයි. එහෙමයි තියෙන්නේ. ආයෙම ටිකක් වෙලා ගිහලා තමයි සීයේ එන්නේ. ආ මම මේ භාවනා කරන්න ඕනේ නේද කියලා. ඊරස ආයෙ ගන්න. හැබැයි මේව පුරුදු කරද්දි මොකද වෙන්නේ? ටික ටික ටික එක දිගට මේකට ඔට්ටු වෙන්න ඕනේ. නැතුව බෑ මේක. ඒ ආසස් ප්‍රසවාස කිරීමේදී ඒ කියන්නේ විතර්ක වලට ඉඩ නොදී මේක සීයෙන් කරන්න ඕනේ. හැබැයි මේ හැමතැනම බලපවත්වන්නේ මොකද්ද? අල්පේච්ඡකම. අල්පේච්ඡකම කියන්නේ මොකද්ද? දැන් මහිච්ඡතාවේ තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද මහිච්ඡතාව? ආ බලාපල්ල මම දැන් සීලිය පටන් ගන්න තියෙන්නේ මං දැන්. මං දැන් ඔන්න භාවනා කරන දැන් පටන් ගන්න දැන් මං තව දවස් දෙකක් තියෙන්නේ මට මහන්සි වෙන්න තියෙන්නේ. මම සමාධිය උපද්ද ගන්න මට ඊට පස්සේ විදර්ශනාවට විතරයි තියෙන්නේ. ඊට පස්සේ මම ඵලයටපත් වෙනවා. කරන්න පුළුවන්ද? අහලකට එන්න බෑ. කරනවා තියා. ඒ හේතුව මේ මහිච්ඡතාවයත් එක්ක කරන්න බෑ. කවුරුත් නොදෙන හිටියොත් ඒක. ආ තමන්ට කරගන්න පුළුවන්. අනිච්ච සංඥා භවේතබ්බා අස්මිමාන සමුග්ඝාතාය. මම විමි කියලා මාන්නයක් අපේ හිතේ මම කියලා මාන්නයක් තියෙන මේක මුළුමනින්ම නැතු වෙනවා කියනවා අනිච්ච සංඥාවේ. ඔබ දන්නවනේ අනිච්ච සංඥා අපි උගන්ලා තියෙන්නේ. ආයතනවල අනිත්‍ය, පංචපාදානස්කන්ධය අනිත්‍ය, ධාතුවල අනිත්‍ය උගන්ලා තියෙන්නේ. පටිසම්පාදේ හේතුඵලයේ තියෙන අනිත්‍ය. මේව හොඳට වඩද්දි මොකද වෙන්නේ? සම්පූර්ණ මම විමේ කියන එක ප්‍රහාණය වෙනවා. අනිච්ච සංඥිනෝ භික්කවේ භික්කුණෝ අනත්ත සංඥා සංඨාති. මහණෙනි මේ අනිත්‍ය බව හොඳට දකින්න පුරුදු වුණොත් ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාරේ විඥානේ අනිත්‍ය හොඳට දකින්න පුරුදු වුණොත් එයාගේ හිත පිහිටෙනවා අනාත්මයි. අනාත්මය පිහිටනවා කියන්නේ මෙතන තමාගේ වශයෙන් පවත්වන්න කිසිවක් නැත කියලා ඒකෙම හිත පිහිටනවායි කියන හොඳට අනිත්‍ය වැඩනවා. අනත් සංඤී තමාගේ වශයෙන් පවත්වන්න මේක කිසිවක් නැත. මෙතන තියෙන හේතු නිසා හටගන්න දේවල් විතරයි. හේතු නැතිවීමෙන් නැති වෙන දේවල් විතරයි කියලා අවබෝධය තුල අනාත්ම සංඥා පිහිටනවා. අනත් සංඤී ආනී අනාත්ම සංඥාව තියෙන කෙනා අසීමාන සමුග්ඝාතම් පාපුනේති. මමේ මාගේ ආත්මය කියන එක මුළුමනින්ම නැති වෙලා යනවා. දිට්ඨේව ධම්මේ නිබ්බානන්ති. මේ ජීවිතයේ මෙයා නිවන් අවබෝධ කරනවා. ඉතින් මේ නිසා බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ මොකද්ද? සම්බෝධිපක්ඛිය සූත්‍රය. සම්බෝධිපක්ඛිය සූත්‍රය කිව්වේ සම්බෝධි කියලා මෙතන කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය. පක්ඛිය කියේ පාක්ෂික. චතුරාර්ය සත්‍ය අවබෝධයේට පක්ෂ වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන හේතු භූත වෙන ඊට වමනා කරන ගුණධර්ම වර්ධනය වෙන දේවල් තමයි මෙතන දේශනා කළේ. එතන මෙතන එකක්වත් තියෙනවද අපිට මේ පරලෝදී උපදව ගන්න? නැහැ. ඒ කල්යාණ මිත්‍රය පරලෝ හම්බෙන්නේ නැහැ නේ. කල්‍යාණ මිත්‍රයා මේ ජීවිතයේදී හම්බ වුණොත් තමයි ඒ සියල්ල ඔබට තියෙන්නේ. ඉතින් අපිට මේ යුගයේ ඒ කියන්නේ මේ එකම යුගයක් තාම යන්නේ. මේ යුගයේ කාගේ යුගයේද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයේ මේ ලෝකයට පහළ වූ තුන්ලෝකාග්‍ර කල්යාණ මිත්‍ර වූ ඒ ශාස්ත්‍රුන් වහන්සේ අපට ධර්මයේ තුලින් හම්බුන්නේ නැද්ද? අපිට ධර්මයේ තුලින් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහුණා. ධර්මයේ තුලින් අපට ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ අපට ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පැහැදුණා. හිත පැහැදිලා අපි අපේ ශාස්ත්‍රුන් වහන්සේව ආදරයෙන් සරණ ගියා. අපි අපගේ ශාස්ත්‍රුන් වහන්සේව මහා ආදර ගෞරවයෙන් සරණ ගියා. ඊට පස්සේ අපිට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ලද්දා වූ ආ ශ්‍රී සද්ධර්මය ආහන ලැබුණා. ඒ ආහන ලැබුණාට පස්සේ අපිට ඒ ශ්‍රී සද්ධර්මය කෙරෙහි අපේ හිතේ පැහැදීමක් ඇති වුණා. ඒ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව අපි ඒ ශ්‍රී සද්ධර්මයට සරණ ගියා. ඒ සරණ ගියපු පිරිස අතරේ ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන විස්තර අපි දැන කියාගත්තා. රහතන් වහන්සේලාගේ අදහස් මොනවද? රහත් වික්ෂුණීන් වහන්සේලාගේ අදහස් මොනවද කියලා අපි තේරි ගාතවල දැක්කේ නැද්ද? අපි දැක්කා. අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළුනුත් ඒ රහතන් වහන්සේලාගේ අදහස් දැක්කා. ඒ ශ්‍රාවකයෝ මොන වගේද කියලා අපි දැක්කා. පහදින්නේද අපි? පැහැදුනා. පැහැදිලා ඒ ශ්‍රාවකයන් වහන්සේලාවත් අපි සරණ ගියා. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේවනේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා අපිට මේ ජීවිතයේදී දුස්සීල බවෙන් ගොඩේන්න ලැබුණේ නැද්ද? දුස්සීල බවෙන් ගොඩේන්න ලැබුණ නැත්නම් අපි සීයේ නැතුව ඉන්න කාලේ, සීලය ගැන තේරෙන්නේ නැති කාලේ අපි අපේ අතින් සතුන් මැරීම අපිට ගාණක් නැහනේ. හොරකමක් ගාණක් නැහැ. අපි හිතන්නේ ඔයා ආරයත් කරනවා, බොසුත් කරනවා, වැඩිනුත් කරන්නේ. මං කරාමකෝ. එතන මේ හොරකම් කිරීම ගාණක් නැහැ. කාම විත්‍යාචාරී ඒක ගාණක්. ඒක මේ රටේ ගාණක් නැහැ. අහවලත් කරන්නේ. ආරයත් කරන්නේ. ආරයට මෙච්චරක් ඉන්නවනේ. ආරයට මෙච්චරක් ඉන්නවනේ. මට මොකද? මෙහෙම නේද මිනිස්සු ඒක අනුන්ගේ දේ ගලප තමයි Taman ඒකට ලැජ්ජා බය නැති කරගන්නේ. එහෙම ලෝකෙකින් අපි ගොඩාවේ නැද්ද? ඒ ගොඩාවේ කොහමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා. එතකොට සීලය අපිට ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා අපිට මේ චතුරාර්ය සත්‍ය ගැන අහන්න ලැබුණේ නැද්ද? ආහන ලැබුණ ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ මොකද්ද? හුදෙකලා විවේකී කියන්නේ මොකද්ද? නොඇලී වාසය කරන මේ ඇහුවේ නැද්ද අපි? සීල සමාධි ප්‍රඥා මේ වහනවා. දැන් සමාධිය කිව්වම ලෝකේ දැන් අපි ගත්තොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේ තමයි ප්‍රථම ධ්‍යානය යනු මේකයි. දෙවන ධ්‍යානය කියන්නේ මේක. තුන්වෙනි ධ්‍යානය කියන්නේ මේක. හතරවෙනි ධ්‍යානය කියන්නේ මේක කියලා බුදුරජාණන් වහන්සේ කියා නොදෙන්න අපි මොනවද දන්නේ? මොකද දන්නවද? සීලය කියන්නේ මේකයි කියලා කියා නොදෙන්න මොනවද දන්නේ අපි? මොකුත් නැහැ. කතා කළ යුත්තේ මේ දේවල් කියලා කියා නොදෙන්න අපි දන්නවද කතා කළ යුතු දේ? අපි කතා කළ යුතු දේ දන්නේත් නැහැ, කතා නොකළ යුතු දේ දන්නේත් නැහැ. එහෙම හිටිය පිරිසක් නෙමෙයිද? බුදුරජාණන් වහන්සේ වීරිය ගැන කියා දුන්නට පස්සේ තමයි අපි වීරිය මොකද්ද කියලා දන්නේ. ප්‍රඥාව ගැන උන්වහන්සේ කියා නොදෙන්න අපිට මේ ජීවිතේට ප්‍රඥාවක් නම් උපදව ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා රාගය ප්‍රහාණය කරන්න අසුභී වඩන්න ඕනේ කියලා අපි මේ අහපු නිසා දන්නවා දැන්. දේශේ ප්‍රහාණය කරන්න මෛත්‍රී වඩන්න ඕනේ නිසා අහපු නිසා දන්නවා. විතරක දුරු කරන්න ආනාපානසතිය වඩන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේගෙන් අහපු නිසා දන්නවා. මේ මමත්වය දුරු කරන්න අනිත්‍ය සංඥා වඩන්න ඕනේ කියලා අහපු නිසා දන්නවා. අනිත්‍ය හොඳට වැඩුවොත් අනාත්මය අවබෝධ වෙනවා කියලා අහපු නිසා දන්නවා දැන්. එතකොට බලන්න මේ එක්කෝම කියා දෙන්නේ බුදුරජාන් වහන්සේ නේද මේ ධර්ම කියා දුන්නේ. අපේ මේ ලෝකේට එකම සූර්යයා, එකම හිරු මඩල කවුද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අනේ අපටද මේ ගුණධර්ම දියුණු කරගන්න ලැබීවා. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයම අපට ලැබේවා කලණ මිතුරන් වහන්සේලා අඳුනා ගන්න අපට ලැබේවා පාප මිත්‍රයන්ට අප හසු නොවේවා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරම පවතිවා ඒ වගේම අපට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය තුලින් මේ සීලේ තව තවත් දියුණු කරගන්න ලැබේවා කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශ්‍රයෙන් අපට උදාර වූ දස කතාව අහන්න ලැබේවා අපට මේ අකුසල් දුරු කිරීම පිණිස කුසල් උපදවා ගැනීම පිණිස හැම මොහොතේම පවතින වීරියක් අප තුළද ඇති වේවා අපට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමට සමර්ථ වූ උතුම් ප්‍රඥාව දියුණු වේවා අපට මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින ඒකාන්තයෙන්ම උපකාර වේවා සාදු සාදු සාදු